හඳයි හැම දිනටම සිරුවන් සර්ණයි අද සුපුරුදු පරිදි අපි කියන්නේ සෞන්ද්‍රය සේවාවස්තේ ඉරිදා උදැසන සාකච්ඡාව ඔස්ට්‍රේලියාවේ වේලාවෙන් උදේ 10ට අදත් අපිට ධර්මයේ පැහැදිලි කර දී ඉතාමත්ම කරුණාවෙන් සම්බන්ධ වෙනවා සත්‍යීතුම සත්‍යීතුමනි ඔබටම අවශ්‍ය ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා ඒ වගේම ආරාධනා කර සිටිනවා අද දවසේ සම්බ කරනා ලෙස නැහැ සම්මා සම්බුද්ධ සරණයි. නමස්කාර කරමු අපේ ශාස්ත්‍රඥ වහන්සේට වන්දනීය වූ ගෞරවණීය වූ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ. අප්‍රමාණ ගෞරවයෙන් අප්‍රමාණ වූ කෘතඥතාවයෙන් නමස්කාර කරමු. අද අපි ධාතු සංයුත්තේ තියෙන නෝ පරිේෂණා නානත් ඒකට එන්න කලින් අප සිහිපත් කර ගත යුතු පසුබිමක් තියෙනවා. වචන වශයෙන් අපි අහලා තියෙනවා දන්නවා ගැඹුරට බලන්න ඕන. මිත්‍රි කුසේ පළමුව මේ ටික කියන්නම්. සත්‍යාබෝධයේ ජලයේක තුල සිදුවන්නේ නැහැ. පුජ්‍යල භාවයේ වූ විට පමණයි සත්‍යාබෝධය සිද්ධ වෙන්නේ. ඒක ආර්ය අෂ්ටාංග මාර්ගය සංකප්පයයි. ඒ මාර්ගය තුල ගමන් කරනවා තමන් එක හදාගෙන. ඊට පස්සේ සිතන්න ඕන දෙමා ඊළඟට වෙන්නේ මොකද්ද සිදු වෙන්නේ මොකද ළමින් ඉන්නේ නැතිව අපි පවතින වචනේ වර්තමානයේ පච්චුප්පන් සිතුතේ අන්තෝන මේ ධාතු හයට එනකොට ඒක තේරෙනවා ධාතු නානත් වෙනකොට දහක් එනවා නමුත් ඒකට එනකොට තේරෙයි විශේෂ අවධානයක් අපි හැමදාම මේ ධර්ම සාකච්ඡාවේදී සිහිපත් කරගන්නවා තත්නාටත් ඒකේම ඒ අහං ඇසින්නන්ටත් අසන්නන්ට නෙවෙයි ඇසින්නන්ට මේ ධර්ම සාකච්ඡාව දැනුම් අදහස් විකුණන සුපර් මාකට් එකක් නෙවෙයිත් නෙවෙයි අදහස් වලට විතරක් හේතු වී නොසිට ඒවා පාවිච්චි කරමින් කරුණාවට සහ ප්‍රඥාවට විපස්සනාවට හේතු වී ඉන්නටයි කතා කරන්න උත්සාහ ගන්නේ ඒක ඇහි නැත්තොත් ඒක තියෙනවා ඊළඟට අපි කෝටි ප්‍රකෝටි වාරයක් අහලා තියෙන නිබ්බාණය කියලා වචනයක් ඒ නිබ්බාණය ඇහිච්ච වචනයක් පිටත භාෂාත්මක එහෙම නැත්නම් කොලේක කොහේ හරි පත්‍රයක පොතේක පිටුවක ලියපු වචනයක් විතරක්ද නැව වගේම ඒ පිළිබඳ අදහසක් විතරද තියෙන්නේ කියන්නේ ඊළඟ කාරණේ අපේ ජීවිතන්දරය ජීවිත කතන්දරයක් හදන එක ඊයේ ඉඳන් ඊට ඉස්සර අද උදේ ඉඳලා ඊට පස්සේ දක්වා ඔක්කොම جاتی අතීතයේ අතීතයේ කතන්දරය අත්හරින්න වෙනවා අර නමුත් සංහල බව බුදුනු බව ස්ත්‍රී බව පුරුෂ බව පැවිදි බව නොපැවිදි බව කියන ඔක්කොම අතර තැන තමා අර පුද්ගල භාවය අතුරු දහන් වෙන්නේ මොකද පුද්ගලයෙකු තුල සත්‍ය අවබෝධය සිද්ධ වෙන්න විදිහන්නේ සත්‍ය අවබෝධය සිදුවන්නේ පුද්ගල භාවය අතුරු දහන් වෙච්ච තැන පමණයි තු වෙනවා ඒක තමයි බුදුහාම බෙතිසම අපිට හුරු වචනේ තමයි සක්කාය දිට්ඨි ඒක අයින් වෙනවා කරන්න පුළුවන් ඒක මිත්‍ර ලීලාවෙන් කරන ඇරයුමක් විතරයි. මේ ධර්ම පවතින නෝපරියේෂණ නානත් සුත්ත ඒක අහන්ට ගෙන ගන්නකොට මතක තියාගත යුතු කරුණු ටික පස්සේව සාකච්ඡා කරයි ධර්මකාමි කියන දැනුම් පිංගතුන් ඉන්නවා ඒත් කතා කරන්න. අපි හැමදාම අහලා තියෙන පටිඝ සම්පදින් පස්ස සහ නාම රූප පැත්තකින් තියාගන්න මේ වචන ටික. මේක තේරුම් ගන්න ඊළඟටින් කතා. ඊට පස්සේ ආකාශ ධාතු අමතක කරන්නත් එපා. ප්‍රපංච ක්‍රියාවලිය මතක තියාගන්න ඕන. මේ මතකයේද පමණයි කියන්නේ. ඒ පැත්තකින් තියාගන්න උන ටූල්ස් හැටියට. අර සුපර් මාකට් එකේ යන්තම් නෙවෙයි ප්‍රංශයේ සුපර් මාකට්. ඒත් අපි මදාම කතා කරනකොට සමහර කල්යාණ මිත්‍යයන් මිතුරියන් මේක නිතර මතක් කරනවා. අර සමිද්දි සූත්‍රයේදී ලෝකේ කියලා කියන්නේ මොකද්ද කියනකොට බුදුහාම කියනවා යත්තකෝ සමිද්දි අත්ති චක්කු ඇහැ තියෙනවා නම් ඕන තැනක අත්ති රූප රූප තියෙනවා නම් අත්ති විඥාන චක්කු විඥානේ තියෙනවා නම් අත්ති චක්කු විඥාන විඤ්ඤාතබ්බා ධම්මා ඒ අන්තිරුන් ගත ඇති මොන හරි දෙයක් තියෙනවා නම් අත්ති තත්ත ලෝකෝතිවා ලෝක පඤ්ඤාතිවා එතන තියෙන ලෝකේ කියන්නේ ඒව පසුබිමේ එක අවබෝධයන් සාකච්ඡාවට එන්නත මේකේ නමේතොට නෝ පරිේෂණ නානත් සුත් ධාතු සංයුත්තේ තියෙන්නේ සාවත්ති නගරයේදී එවන් මේ සුතං ආනන්ද හාමුදුරන් වහන්සේ කියන මම මෙහෙම ඇහුවා එක් කාලෙක තථාගතයන් වහන්සේ ජේතවන අනාථ පිණ්ඩික සිටුතුමා කරපු ආරාමේ වැඩි ඉන්න කාලේ තත්‍රකෝ භගවා භික්ඛුවා මන්තේසි භික්ෂුන් වහන්සේලා තම මන්ත්‍රණය කරා ටිකපිස් භික්ෂුවරුනි කියලා කියන්නට ඇති මේ අපි කතා කරන ගහ යන්නේ භික්ෂුවරුනි එතකොට ගැතු සිහනු කිව්වා මෙහෙම ධාතු නානත්තම් භික්ඛවේ පටිච්ච උප්පජ්ජති සංඥා නානත්තම් මහා කච්චාන හාමුදුරන්ගේ ඒ සූත්‍රය මතක තියෙනවා උන්වහන්සේ විස්තර කරපු. පාතු කියන වචනේ අපි දන්නවා එතකොට හොඳද මේක අපි තව ගැඹුරට යම් පස්සේ කතා කර කර. ආතුන අනන්තටිච්ච උපජ්ජ නානත්. මේ ධාතුන් වල තියෙන වෙනස මෙතන ධාතු කියනකොට දැන් අපි ඒකට මුලින්ම ගත්තොත් බුදුහාමුදුරු ධාතු නානත්ති කියනකොට මේකට කලින් තියෙන සූත්‍ර මා හිතුව කියවන්නට ඇති. තු රූප ධාතු චක්කු විඤ්ඤාණ ධාතු මම අර සමිද්දි සුත්ත ගත්තේ ඒකයි ලෝකේ හැදෙන හැටි කියන්නේ. ඒ තුමනි මයික් ඔෆ් කරලා විතර බලන්න හැමෝම මට හිතෙනවා මයික් එකක් දෙකක් ඔන් වෙලා තියෙනවා කියලා සම්මාස ලෝක් කරගන්න තේරුවන්. සම්බුද්ධ සරණයි. එතකොට දිලරුප මහත්තයා පොඩ්ඩ බලන්න මේක ධාතු චක්කු ධාතු කියන්නේ ඔය ඇස් දිලන් දෙපා චක්කු පසාදේ දේවද මෙයාද කියලා දැන් ඔය ඔය කිස්කබල ඇතුලේ මේක ඇතුලේ තියෙනවා ලෝක දකින්න පුළුවන් හැකියාවක් තියෙන දෙයක් දැනට තියෙනවා. පේන දෙකුත් තියෙනවා. දැන් අපි ආපහු හේතුම ගිහිල්ලා පබස්සර චිත්තයට මුකුත් නැති චිත්තයට. නැත්තම් නේව සංඥා නා සංඥාතන සත්‍යයකට. ඒ ඇත්තන්ට නැති තත්වයන් මේ නාම රූප කියන පැවැත්ම ඒක නැතුව සලායතන හටගන්නයි කියන එක අපි අහලා තියෙනවානේ. අපි අහලා තියෙනවා. අපි දන්නවා. මේ ගෞරවනීය තථාගතයන් වහන්සේ පැහැදිලි ගෞරව පසුගිය සතියේ සාකච්ඡා කරපු මේ මහා කච්චාන උත්තමයා පැහැදිලි අපිට කියලා දීලා තියෙනවා. තුත් චක්කු රූප ධාතු චක්කු විඥාන ධාතු පොතේ නමක් නෙවෙයි මෙතන දැන් චක්කු ධාතු අපහොඳ තියෙනවා මොකද්ද හැකියාව තියෙන මැෂින් එක කැමරාව රූප ධාතු වර්ණවත් ලෝකයක් එක්ක තියෙන පේන්ට් අන්ධකාරය නෙවෙයි වර්ණවත් වෙන්න ඕනේ ඊට පස්සේ චක්කු විඥාන ධාතු විඥාන ස්වરૂපයක් තියෙන ඒ දැනෙන ගතියක් තියෙනවා අපි කට කියන්නේ කොන්ෂස්නස් කියලා සතිම නෙවෙයි කොග්නයිසින් ඒ දැනෙනවා එතකොට තමයි පුද්දල භාවයේ මතුල මං ඉන්නවා කියලා හිතෙන්නේ. දැන් ඊළඟට අහන්න මැෂින් එකක් තියෙනවා. යන්ත්‍රයක් ඇතුලේ අපි කියන ඉන්ද්‍රියකි. මෝටරයක් තියෙන ඇතුලේ. ඒ මෝටරින් ඒකෙන් කරන්නේ ඒකෙන් උරා ගන්න පුළුවන් ද? මෝටර් එකේ මැෂින් එක කියන එක මම. ඒ මැෂින් එකෙන් උරා ගන්න පුළුවන් තේ තමයි ශබ්ද කියන වර්ග චලනයක්. තරගය. අනිත් ශබ්ද මේ පටිවිපෝ තේජෝ වායෝ අවකාශ ධාතු අමතක කරන්න එපා. අපි අතින් ගිලිහෙන දේක්. තේජෝ වායෝ හතරයි ආකාශ ධාතු හතරයි එවිල එන සරංග අපිට තියෙනවා. ඒ වගේ නිග්‍රහ කිරීමක් නෙමෙයි කරන්නේ. දැත් වෙන සිද්ද එන ඊට පස්සේ ඝාන ධාතු මේ ලෝකයේ තියෙන ගන්ධයන් ෘතුවිත්‍යත් එකේ අctu ගන්ධ වෙති පෘථ්වි කියලා කියනවා ඒකේ මේ ටික වෙනස් විදිහකට මේ පෘථ්වි කියලා ඒකේ මේ අර කක්කලංකාර ගත්තන් කියන එකට වඩා වෙනස් ඒකෙන් කියවේ ඒකේ ගතියක් තියෙනවා කියන්නේ එතකොට ඒක ගන්න පුළුවන් දෙයක් තියෙනවා. ඒතර ගහන විඥානයක් තියෙනවා. දැන් මේ මතකේ වැඩි කරන්න ඉතින් මේ කියන්නේ මේ පතාම් සූත්‍රයට එන්න හදන්නේ. ජීවහා ධාතු ජීවහා විඥාන ධාතු. දැන් විග්‍රහ කරන්න ඕන දිව කියලා ස්වરૂපයක් තියෙනවා. කයල ස්වરૂපයක් තහම මේ ධර්ම සාකච්ඡාවේදී පමණක් අපි කියනවා හැම කියලා අපි මේ පැයකින් පස්සේ පොට්ටබ්බ ධාතු එකට ස්නායු පද්ධතියත් එක්ක උරා ගන්න ශක්තියක් තියෙන සුසුම්නාව දෙක කියලා මොලෙන් ඒක පියර් සූත්‍රයට එනවා ඊට පස්සේ මනෝ ධාතු තියෙනවා අර පරණ ගත්තේ ඔක්කොම කොහිද චිප් එකක තැම්පලා ඒගොල්ලෝ ආපහු රිපීට් කරන්න පුළුවන් ගැටයක් තියෙනවා එක. රිප්ලේ කරන්න. මනෝ ධාතු ධම්ම ධාතු. මනෝ විඥාන ධාතු. එන්නෝ ඒ ටිකේ තමයි ධාතු කි. කොට ධාතු නානත්වය කියන වචනේ තමයි ඒ. ධාතු නානත්තම් භික්ඛවේ පටිච්ච උප්පජ්ජති සංඥා. දැන් ඔය හයක්ම තියෙනවානේ. එක එක විදිහ දැන් අර පොදුයි අපි කිව්වොත් දිවෙන් බලන්න බෑ. පුංචි දෙයක් නෙවෙයි. දිව පරපතල වැඩ කොටසක් කරන ඉන්ද්‍රිය. නමුත් දිවට පේන්නේ නැහැ. චේ රස බලන්න බෑ. හමට හිතන්න බෑ. බෑ. කනට රස විඳින්න බෑ කන ස්පර්ශ ලබන්න බෑ ආයි ධාතු නානත්වේ නිසා ඒ හය වර්ගයේ නිසා රූප ඒත පත සංඥානත්වයක් කියන මේ මතක කියන ඒවා හැඩහුරුකම් කියන ඒවා හැඩහුරු කියනකොට බින් රූපේට විතර එහෙම නෙවෙයි මාස් එනවා සංඥාව එතකොට අපි අමතක කරන්න හොඳ නෑ කච්චාන හඳුරුවන් අපිට කළ විග්‍රහයි නකෝ ඒක මතක් කරගන්න යම් වේදේති තං සංජානාති කියන කොටස එක්ස්පීරියන්ස් කරපුවාම තමයි මතකේ ඉඳ පටන් ගන්න අද්දකි අවගම මං වේදේති කියන එකට අද්දකිම කියලා කිව්වේ එතකොට ධාතු නානත්වේ නිසා සංඥා නානත්වයක් තියෙනවා රස ගැන අපි දන්නවා චිර කෝටි ප්‍රකෝටි රස ගැන දිගෙන දන්නවා ගන්ධයන් ගැන දන්නවා ඒ ගන්ධයන් එනකොටම දන්නවා ඒකේ රූප සංඥාවක් තියෙනවා සංඥා තියෙනවා පර්ශ සංඥා තියෙනවා ධම්ම සංඥා තියෙනවා ඊළඟට නැතන දැන් පපංච අමතක කරන්න දෙපා හොඳද සංඥානානත්තම් පටිච්ච උප්පජ්ජති සංකප්පනාන මම දේශනා කරන්නේ මේ නෝ පරිේශන නානත් සුඛිත සංඥානානත්තේ කිවිදේ නිසා කෝටි ප්‍රකෝටි සංඥාවන් එක එක වර්ගයව තියෙන නිසා රූප සංඥා වෙනයි ගන්ධ සංඥා වෙනයි රස සංඥා වෙනයි ශබ්ද සංඥා ධම්ම සංඥා වෙනයි පොට්ටබ්බ සංඥා වෙනයි ඒ වෙනස්කම නිසා සංඥානානත්තම් පටිච්ච උප්පජ්ජති සංකප්පනානත්තම් සංකප්පනේගෙන අපි දන්න මනෝ චිත්‍රයක් මැවෙනවා එකත් එක්ක ඒකෙත් එක්කම විතක්ක විචාර දෙකේ ඒ ඊළඟ හිතන්ට ඕන දෙයක් අර භෞසුත භික්ෂුවකගෙන් අහලා බලන්නට ඔයත් ඉගෙන ගන්නවා පාඩම් ඊයත්තන්කින් අර සක්කනේ සහ සම්තිරණේනකොට විශේෂයෙන් සම්තිරණේදී තම සංකල්ප මතින්ට පටන් ගන්න. තීර්ණය කියන්නේ සංකල්පයේදී. ඒක ධර්මානුකූලව ඒ වගේ කෙනෙකුගෙන් අහලා බලන්න තේරවාද ක්‍රමයට කොහොමද කියලා. ඒකල දැනුම විතරක් වැඩි කර ගන්න. එතකොට මේ සංකල්ප නානත්වයක් ඇති වෙන්නේ සංඥා නානත්වය නිසා. දැන් මේ වචන තේරෙනවා කියනකොට මම පස්සේ සංඥා නානත්වය කියලා මේ පාලි වලින්ම කියන්නේ කියලා. බය වෙන්න එපා වචන වලට. ඒත්තේ නිසා සංකප්ප නානත්තම් පටිච්ච උප්පජ්ජති ඡන්ද නානත්තම්. අර සංකප්ප කිවි සම්තිර්ණයක් ඉතින් අර බොත්තපණ කෙලිලන්ට ඔයත් ඉගෙන ගන්න. ඒ ඒකෙන් තීරණයක් දුන්න ගමන් චන්දන ආකෘති. ඒ චන්දනානත්යෙන් චන්ද නැති දේ අයින් කරන්නත් පුළුවන්. කරලා ඡන්දයට කැමති. ශබ්දයට අකමැති, නිස්සද්දතාවට කැමති වයි. අන්තිම අර ධාතු හයෙදි. ඡද්ද, රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධම්ම කියනවා. වචන වලට බාවෙන්න එපා. ඇතුලෙන් උරා ගන්න. මේ වචන ඉගෙන ගැනීමක් නෙවෙයි කරන්නේ. පහුරු ගාලා බලනවා නාම රූප විතර. ඒ ඡන්දනානත්වේ නිසා ඔන්න හොඳම දේ. යම් ඇති වෙනකොටම අභිලාෂයක් මතුවෙනකොටම desire කියලා කියන්නේ ඌමනාවක් කැමැත්තක් යන්තම් මතුවෙනකොට තණ්හා මෙතෙන් desire ඒ ඡන්දේ නිසා ඒ බරපතල කාම ඡන්දක් වුණොත් තේරෙනවා මොකද්ද මේ කියලා එහෙම අපිට එක්ස්පීරියන්ස් කරන්න තියලා තියෙන්නේ ගුරුසු මනසක් නිසා ඡන්දනානත්තේ නිසා නොහොඳ වචනයක් පරිලාහනානත්තයක් ඇති වෙනවා මට මොනවද ඇතුලේ දැනෙන්න පටන් ගන්නවා නාම රූප තියෙන ඡන්දේ පොඩි දැවිල්ලක්. දැවිල්ල කියනකොට පිච්චෙනවාම නෙවෙයි, කිමිකල් ඉම්බැලන්ස් එකක් ඇතුලේ ඇති වෙනවා. ඔය ඇඩ්‍රිනලින් වගේ දෙයක් දීලා ඊට පස්සේ මොළේට දාලා ඒක චිත්‍ර රූපයක් සංඥාවක් එකට හදා ගන්නවා මේ. ඒ පරිලාහ නානත්වේ නිසා ඒක විශේෂයෙන් දැන්න ඉරිෂියාව වගේ දෙයක් දැන් තිබුණ කල් ප්‍රතික කාමේ දිසා දේශේලි තද්දටම දැනෙනවා ඒවා. දේව ගොරෝසු වැඩි නිසා තේරෙන්නේ එතකොට වගේ දෙයක් මං කියන්නේ ඇති කරගන්න කියලා ඇති වෙනකොට බලන්න පුළුවන් දෙවිල්ල හට ගන්න හැටි. විශේෂයෙන් ගේ දෙයක් ඇතුණොත් ඒත් පුළුවන්. ඒක පිරිමහ ගන්න තියෙන උමනා. ඊට පස්සේ ඒ පරිලාහයේ මේ අර මම හිතන එක්ස්පීරියන්ස් ආචරයට කමන අද්දිනවා. මට දිවගාල රහගාල එක විඳලා බලන්න මේ මානසික පේනවා එක මේකයි වෙන්නේ කියලා. මට මත්තේ ගෞරවණීය කිව්වා මේ අපිට ඇතුණහ මේ රාගය විසඳන්න ඌමනාව නිසා නෙවෙයි, ඒ රාගයේ දුකක් දුකෙන් පර්බාස්වර සිතට එක ලොකු බරක්. මොකද සැබෑ මම නෙවෙයි ඒක, මේක අලුතින් අර කලින් කියපු සංඥානානත් සංකප්පනානත් නිසා අවිජ්ජාව මත ගොඩ ගසාගත දෙයක් තමයි කාමයේ කියන්නේ. ඒ කාමික තෙන් බල කාමයේ හෝ ලී කාමයේ හෝ කෑම කාමයේ හෝ රූප කාමයේ සද්ද කාම ඕන එකක්. දැන් හරි කෑමක් කන්න හිතුනොත් ඒ රසයේම ඒකෙන් ඒක තියෙනකොට බරක් ඒක හදාගන්න ඉන්ද්‍රයන් දාලා පිනවන්න හදාගන්න. ඒ රසේ පිනවනට වඩා රසයේ නිසා අපු බර කරදරයක් වුණා. ඒ ගේදේ බර ඒ දුකෙන් නිදහස් වූ උමනාවක් තියෙන පැවැත්මටම මේක බරක් ඒකයි. අවිජ්ජාන්සයිගේ තේරෙන්නේ ඒ පරිලා නානත්වේ නිසා. ඊට පස්සේ ඡන්ද නානත්වේ නිසා පරිදාහයක් ඇති වෙනවා. පුංචි මනෙක දැවිල්ල කියන ගැත්තේ හොඳ පිච්චීමක් හෙටිට දේරෙනවා සමහර. ඒ පරිලාහ නානත්වේ නිසා පරියේෂණ නානත්වේ හට ගන්නවා, හොයන්න පටන් ගන්නවා. දැන් නිදාන මහා නිදාන සුත්තේ තණ්හම් පටිච්ච පරිේෂණම් කියන්නේ ඒ කතාව මතක් වෙන්න. ඒක නුයිට් කොහොයාන යනවා. අපේ පහුගිය සාකච්ඡාවේදී කතා කරේ හොඳට වාඩිලා හිටිය එක පාට අයිස්ක්‍රීමක් කන්න උනා. ඊට පස්සේ ෆ්‍රිජ් එකල නැටි ගියා. ඉතින් ඒකේ පරිකේ තින් කැමති ෆ්ලේවර් එකක් ගත්තා. අන්න ඒ වගේ දෙයක් වෙනවා හැමදේ. රූප සද්ද ගන්ධ රස ස්පර්ශ සද්ධා ස්පර්ශක කොම කැමැත්ත තියෙන බව අමතක කරන් තිබ්බා. ඒ වගේම රසකාමයට ඇඩික්ට් මොනවද මොනවද කාමයට තේමයි රූප වාහිනියට ගුවන් විදුලියට ශබ්ද වලට තනික මහල් වගන්න බොහෝ දේ කරනවා. ඒ දේ සිදුවන්නේ ඔන්න ක්‍රියාවලිය නිසා වැටු පසු ධම් මේ දන්නත් කියලා දෙන්න හොඳයි. දැන් මේ සූත්‍රේ නම නෝ පරිේෂණ නානත්. එතනින් පස්සේ වුණ දැන් අර දැන් පහක් තියෙනවානේ පහක්. එතෙන්දි කියනවා මේ පරිේෂණ නානත්වේ නිසා නෙවෙයි පරිලාහ නානත්වේ තියෙන්නේ. මේ හොයන නිසා නෙවෙයි අර දැවිල්ල කියන එක තියෙන්නේ. ආයතර චක්‍රයක් කරකිලියා ඒකයි බුදුහම කියන්න හදා. පරිලාහනානත්තේ නිසා නෙවෙයි ඡන්දනානත්තේ තියෙන්නේ. ඡන්දනානත්තේ නිසායි පරිලාහනානත්තේ තියෙන්නේ. එතකොට ඒ වර්ග පහක් ගන්න. සංඥානානත්තම් පටිච්චුප්පදිති නෝපති ධාතුනානත් ධාතුනානත්තම් පටිච්චුප්පදිති සංඥානානත් අර ධාතු චක්නාසෙස තම සංඥා ඇති වෙන්නේ. එහෙම නැතු සංඥා නිසා අර ටික ඇති වෙනා නෙවෙයි. ඒ පැහැදිලි තේරුම් ගන්න. මොකද නැත්නම් ඔය අපි අර ක්වොන්ටම් ෆිසික්ස් ඒවා මේ කතා කරනකොට කියන හොයනකොට පේනවා ඒ වගේ කතාවලට ගිහිල්ලා තියෙන්නේ ඒව නිසා. ඒ නිසා නෙවෙයි අර මුලින් ආයෙත් අර කකුගමනාව එනවා අර දැවිල්ල එනවා. ඒ නිසා තමයි පරිශනය කරන්නේ. හොයන් මේක විසඳ ගන්න රස බලන්න. තවත් විඳින්න හොයන්නේ ඒ නිසා. තන නෝ පරිලාහනානත්තම් පටිච්චුප්පච්ඡන්දනානත්තම්. පරිලාහේ දැවිලි ඊට ඇතුලේ පිච්චි පිච්චි තියෙන ගතිය නිසා නෙවෙයි ඡන්දනානත්ත ඇති වෙන්නේ. ඡන්දනානත් නෝන් ඡන්දනානත්තම් පටිච්චුප්පච්ඡංකප්පනානත්තම්. ඒ කැමැත්ත වුමනාව පිරිමහ ගන්න තියෙන වුමනාවේ තියෙන නිසා නෙවෙයි වුමනා තියෙන නිසා නෙවෙයි අර තීරණ ගන්න සංකප්ප නිසා ඡන්ද ඇති වෙන්නේ. අත්ක මතකද සංකප්ප රාගෝ කියන එක පුරිසස්ස පුරුෂයාට තියෙන වුමනාව ඒ සංකල්ප බැඳිච්ච සිටිවිල්ල. එතු ධාතු නානත්වය ඇති වෙන්නේ සංඥා නානත්වය නිසා නෙවෙයි කියලා. එතකොට අර පහත්ති ධාතු නානත්වය නිසා සංඥා නානත්ව සංඥා නානත්වය නිසා සංකප්ප නානත්ව නිසා චන්දනානත් චන්දනානත් නිසා පරිලාහනානත් පරිලාහනානත් එසනානත් ඒ වචන තේරෙන්නේ නැති පාලි වචන ටික මම කිය අහපු නිසා මේ අපි එහෙම නොත් අපි පාර්ශ්ව සාකච්ඡා කරමු නම් ඉගෙන ගන්න ඉගෙනගෙන තියෙන කාලයයි මේ. එතකොට අර අපි කලින් කියපු දේ ආයි කලින් මතක් කළා නිසා ඒකට කොටුම යන්න නෑ නෙවෙයි කියලා බුදුහාමි කියනවා. කොහොමද ඒක වෙන්නේ? රූප ධාතුම් භික්කවේ පටිච්චුප්පජ්ජති රූප සංඥා. සද්ද පටිච්චුප්පජ්ජති සද්ද සංඥා. ඒක අපි ඉගෙන ගත්තා දැන් කල්ලාද. ගන්ධ සත් රූප ධාතුත්වේ නිසා රූප රූපෙන ධාතියන වචන ඉගෙන ගන්න. මේ ලෝකේ ස්වરૂපයක් තියෙන ඒක අනුව තමයි මේක ඇති වෙන්නේ. ඒ වෙනස් වෙනස්කම එන්නේ එතකොට. ගන්ධ ධාතු නිසා ගන්ධ සංඥාත් කියලා දෙයක් ඇති වෙන නැහැකුත් තියෙන බව මතක තියෙන්න. තටේ කිතු කල්යාණ මිත්‍යෙක් කරපු දේශනාවකදී ඔය චූල ශුන්‍යත සූත්‍රයේදී මේ එක පාට කරන කර සුබනපත බුදුහාර බෙරයක් වගේ මේක දකින්න ගියනකොට මේ කොහොම ඩෝසර් කරගෙන යන්නේ කිව්වා. ඒක ටිකක් මතක් වුණා මේ සූත්‍රය ඉගෙන ගන්නකොට. අපි හිතමු දැන් මේ සත්‍යජී ඉන්නවා මෙතන. එමු මේ ගල් රෝලයක් විශාල එකක් 3400 කිතයක් කරන ගවන්න ලොකු එකක් ඇවිල්ලා මේක උඩින් ගියොත් එහෙම ඒ කිවිතරයි ඊළඟට අර කතන්දරේ තමයි එන්නේ. ඊළඟට මේ අනිත්‍යයට එයාගේ චක්කු සෝතගා ආයේ මනෝ කියන තත්ත්වයක් නැහැ. ඒකට මොකද්ද තත්ත්වය කියලා දැනගන්න පුළුවන් වෙනවා. ඒ නිසා තමයි මේ දුකක් හැටියටම බුද්ධ ධර්මක බලන්නේ. දෙයක් නෙවෙයි ශූන්‍යතාවයක් පමණයි. පස්සේ හදාගත්ත කතන්දරයක් අරගෙන නෑ අක්කනවා අහවලා කියාගෙන ඉච්චරයි තියෙන්නේ. ඒ නිසා මේක මගේ නෙවෙයි කියලා බලන එක තමයි බුදුහාම මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන උපාදානස්කන්ධ. ඒවම් කරගන්න ඒකයි බලන්න තමයි බුදුහාම කියන්නේ. ඒකයි ආයුබෝවන් කියන්න තමයි දුක්ඛය මත කරලා දෙන්නේ. මුලින් ධම්ම දුක්ඛය මත කරනා අමරු ඛණ්ඩානම් පාතු අතනන් පටලාභෝම දුක්ඛයක් කිවි එක. දැන් මේ ආයතන ප්‍රතිලාභය නිසා මතුවෙන වැඩ කොටස තමයි මේ කියන්නේ ඊට පස්සේ. ඊපස්සේ කෙරි කෙරි ජීවිත විදුලිය අරගෙන දීලා මේකෙන් කරන වැඩපිළිවෙල. ඒකයි මෙතෙන්දි කියන්නේ. මාකෙටින් කිවි ඒක තමයි මේ නෝ පරිේශනානානත්ත. ඒ නිසා මේක වෙනවා මිසක් මුලින් ඉඳන් අගට යනවා මිසක් අගේ ඉඳලා මුලට යනවා නෙවෙයි. ආපහු මේක චක්‍රයක් ඒ තියෙන එකයි බුදුහාමගේ අදහස තථාගතයන් වහන්සේගේ අනුශාසනාව. ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. හොඳයි. ඇත්තම මේ සූත්‍රය කියවනකොට සතිය තමනේ අර ඒ මේ තියෙන ආකාරයට අනිත්‍යනවා කියලා සමහර අවස්ථාවල හිතන ඉතින් ඔබතුමා එක හොඳින් ඒක විස්තර කරලා දුන්නා. විශේෂයෙන්ම දැන් මේ අර මේ පරිලාහ නානත්තේ නිසා පරිේෂණ නානත්තේ ඇති වෙනවා කියලා මොන හිතියද තමයි දැන් අපි යමක් වෙනකොටත් කියන්නේ දැවිල්ලක් වගේ එකක් ඇති වෙනව නේද? තව දේවල් කන ඇහැකන නාසය දිව කය පිනවන්න ඕනේ ඕනේ කියලා ඒකත් එනව නේද? ක්ලික් කෝගි නමුත් දැන් මෙතෙන්දි පැහැදිලිවම පෙන්නලා දෙනවා මේ පරිලාහය නිසා තමයි මේ නැවත නැවත පරිේෂණ ඉතින් බොහොම පිං කාරණා අපිට මතක කරලා දුන්නාට හොඳයි. මම කැමති යොමු වෙන්න දිරුක් මහත්මයා ඔබතුමාට ඒක දෙන්න පුළුවන්. සර්වන්ස් මම හිතනවා ඇහෙනවා කියලා. ඇහෙනවා. බොහොම පිං මම මේක හොඳට හකේ කියන්නේ සූත්‍රික ඇහෙන්නේ මට නම් ඇත්තටම අදාළ වෙන සූත්‍රයක් බොහෝ විදිහට. ඉතින් විස්තර කරපු දේවල් ඇත්තටම අදාළ වෙන හැටි දකින්නත් පුළුවන්. ඉතින් මම ඒක නිසා මේක තව ටිකක් ස්ටොප් කරගන්න ඕන. ඉතින් මම ඒක නිසා අහන්නේ නම් අනිත් කල්යර මිත්‍ර කරලා කියලා කියන්න පස්සේ වෙලාවට ටිකක් කැටලටි පස්සේ කතා කරන්න තිරුවන් සරණ. හරි. තිරුවන් සරණ යන්ත මහත්මයා මම ප්‍රශ්නයක් අහන්නම්. මේ හරි පුළුවන් නම් මේක සාකච්ඡා කරගන්න. ඇත්තම මේ මට ඇත්ත කියලා තේරෙනවද මේ අනිත් පැත්තට කියපු කාරණාව එක එහෙම වෙන්නේ නැහැ කියලා අපිට තේරෙනවා. මම අහන්නේ මේ ඇත්ත කියලා මේක තේරුණාටත් ඇයි මේ ඒදී මේම කිව්වේ කියලා මගේ පමණ සදාවේ ඇයිද මාසේදී මේ සූත්‍ර දේශනාවේ දේශනා කළේ මට නොපෙන්න ගැඹුරක් එතන ඇති තේරුම් ගන්න කියලා මට හිතෙනවා. ඒ කියන්නේ මට හිතන්න පුළුවන් පරිශ්‍රණයෙන් හින්දා මේ පරිලාහය ඇති වෙන්නේ නැහැ කියන එකත් ඒ වගේම ඒ පිටපස්සේ යන විදිහ පරිලාහය නිසා ඡන්දය ඇති වෙන්නේ නැහැ කියන එක ඒක හරියන්නේ කියන එක මට හිතෙනවා. මට හිතනවා එහෙම නමුත් ඒසේ මට එකපාරම හිතුවෙන්න තරම් සරල දෙයක් වෙන්න බෑ මේක මොකක්ද මෙතන ගැඹුරක් ඇද්ද කියලා. චුට්ටක් ඒක ගැන අවධානය යොමු කරමුද? ඇයි එහෙම කියන්නේ කියලා. හොඳයි දවස් මාත්මේ අපි ඒ සම්බන්ධයෙන් කතා කරන්නත් යොමු වෙමු. සිත්‍ර රජවස් මාත්මේ ඔබට මේක පුළුවන් අපිට එකතු වෙන්න ඒ සම්බන්ධයෙන්. තිරුවන් සරණයි හැමදෙනාටම. සම්පූර්ණයෙන්ම තේරුණාද කියලා දන්නේ. ඉතින් කල්යාණ මිත්‍රුන්ගේ උපකාරය ඕන වේ. හරියටම තේරුම් ගන්න මේක කියනකොට ඇත්තටම මේ මතක් වුණ සූත්‍රය තමයි මේ මදුපිණ්ඩික සූත්‍රය. ඉඳේවල් පටන්ගෙන වෙන්නේ කියලා. හැබැයි එතනිනුත් ඉහළට ගිහපු එතනටත් උඩින් තත්ත්වයක් තථාගතයන් වහන්සේ අපිට මෙතන පිළිල හිතුණා. ඇත්තටම මේ ධාතු තත්ත්වය අපි සාමාන්‍ය විදිහට හිතමු, මේ විදිහට අපි හැ හුඟක් අපි ඉන්න කල්යාණ භවනාවට යොමු වෙච්චානේ. සමහරක් වෙලාවල් වල හුඟක් ලාට අපිට ඇහෙනවනේ අපේ කල්යාණ මිත්‍රෝ යම්කිසි තැනක නිශ්චලව හිටියා කියලා. ඒ හුඟක් වෙලාවට ඇහෙනවා එවැනි තත්ත්වයක් මනස පැවතුණා. මේ වචන දාන්නේ තේරුම් ගන්න ඕන නිසායි. යම්කිසි තැනක මනස පැවතුණා කියනවා, එතන බොහෝම නිදහස් තැනක්. මනනක ඒ තත්ත්වය ගැන විස්තර වෙනවා භාවනා වැඩසටහන් වලට ගියාම. මේ සූත්‍රයට අහුම්කම් දෙනකොට හිතුණා, මෙන්න මෙවැනි තත්ත්වයක තියෙන මනසක ඉඳලා ක්‍රමක්‍රමයෙන් මේ පරිලාහ තත්ත්වයට එහෙම නැත්නම්ට ඇතුල් වෙනකොට සිදුවෙන ක්‍රියාදාමයක් නේද මේ කියන්නේ කියන එක තමයි හිතට ආවේ. ඇත්තට තත්ත්වය අනසක, එහෙම නැත්නම් අපි වචන වලින් තේරුම් ගන්න ඕන නම් අපි හිතමු ප්‍රභාසර මනසක් කියන්නේ. මෙනි මනසක මේ කිසිම විදියක පරිලාහයක් නැහෙනි මොනම විදියකවත්. එවැනි තත්ත්වයක ඉන්න මේ පරිලාහ තත්ත්වය ඇති වෙන්න කොහොමද මේ ගමන් මඟ කියන එක විස්තර කරපු දෙයක් කියන එක තමයි ගත්තේ. ඉතින් ඒ ධාතු අපිට සත්‍යජිතුමා මුලදීම කිව්වා පුජ්‍යල භාවයෙන් තොරව දැකීම උත්සාහය කියලා. එවැනි දැකීම උත්සාහයක යෙදෙනකොට ඇත්තටම අර පුජ්‍යල භාවය තුනේ බාසර සිතක ඉඳලා පුජ්‍යල භාවයක් මතුවලා එන අවස්ථාවක් ගැන අපිට මතක් වුණොත් එහෙම පුළුවන් වෙයි හිතෙනවා මේ විදිහට මේ ගමන් මාර්ගේ මෙහෙම නේද සිදු වුනේ කියලා. ඒ මොකද තත්ත්වයක් පැවතුන අපි පුජ්‍යලේ කියලා ගන්න මම වෙමි මම ඉන්නවා කියන දෙයට ප්‍රත්‍යක්ෂයක ඉඳලා කොහොමද මේ සංඥා ඇතුල් වෙන්නේ කියන එක ඇත්තට මේ සංඥා අවඩ නැගෙන සංකල්ප නිකන් සම්මුතිය උදාහරණයක් කියනවා නම් දැනට ප්‍රභාවයට ඉස්සලා සිදු වුණු දෙයක් දහම්සල කොට ළමයි බොහෝම නිශ්ශබ්දව ඒගොල්ලන් භාවනාවට යොමු කරලා ඉන්නකොට තම කියනොන මේ ඉන්ද්‍රයන් පවතින බවක් එහෙම ඉච්චරම දැනෙන්නේ නැහැ වගේ මොකක් හරි වැදෙනවා හරි ඉරිටේෂන් එකක් එනවා. ඒ ඉරිටේෂන් එක කොහොමද එන්නේ කියන එකක් දන්නේ නැහැ මොකුත් නැහැ. ඒ නා ඉන්නේ කනට බව තේරුණා. ඒ තේරුම් ගැනීම ඇති වෙනත් එක්කම මම හිතන්නේ සත්‍යජිතමා අපිට තේරුම් කරගන්න උත්සාහ කියලා හිතෙනවා. මේ කොන්ෂස්නස් කියලා දැනෙන බව දැනුවත් වෙන බවක් ඇති වෙනකොටම එක පාරට එක සත්‍යයක් නේ. ඒ හඳුන ගැනීමත් එක්කම ඒකට නමක් දුන්නා. මේ උඩ බබා දුවනවා. හෙද්දුවනවා බබා දුවනවා. දැන් රූපයකුත් ඇතුල් වෙලා ඒක නැවිලා පේන ගතියක්. ඊළඟට ඒක එන මේ ළමයින්ට ඇහෙනවද දන්නේ මේ සත්‍ය. මේ ළමයි භාවනා කරනවා. ඒ වෙනි සංකල්ප ගොඩ නැගින්න ගත්ත එක එක විදිහේ නමුත් ඒකම ඇත්තටම අර දැන් මේක දැන් අර චන්දනානත්වය කියන එක මේක ඇත්තටම අනිත් පැත්තනේ රුචියක් නෙමෙයි අරුචියක් රුචි නැතිකමක් තියෙන්නේ මේක නිසා පොඩි අන්නේසි ගතිය තහම් එක පාරටම උතනදි තමයි ඇත්තටම හිතන දැන් තමයි මයින්ඩ්ෆුල් වුනේ කියලා සතිය පෙරට ආවහම මේ සතියෙන් නුම් කරේ පරිලාහයෙන් මොකද වුනේ කියලා ගත්තහම නැවත ආපසට හිතන්න ගත්තේ ඒ මාර්ගයේ දිගේ නෙමෙයි. මෙන්න මේක නේද උනේ කියන්නේ. තේරුම් ගියා වගේ තුන මෙහෙම නේද මේක උනේ, මේ සද්දේ කොහොමද ආවේ, මේ විදිහට නේද එහෙම කියලා තේරුම් ගත්තා. හැබැයි පරිලාහය නිසා නේ මේ අර රුචි අරුචිකම ආවේ කියන එක එතනදී මට පැහැදිලි වුණා කියලා ප්‍රශ්න අහනකොට හිතුණා. මොකද ඒක නිසා නෙමෙයි, නමුත් අරක නිසයි පරිලාහය ආවේ කියලා කියන එක වගේ තේරුණේ. මම කතා කරපු දේ මේ උඩ තේරුණාද හරියටද කියලා මම හිතන කල්යාණ මිත්‍ර සත්‍යජිතුමාගෙන් අපිට ඒ ගැන පොඩ්ඩක් දැනගන්න පුළුවා. ඒක තමයි විජයන්ත මහත්තයා දැනට තේරුම් ගත්තේ. තේරුවන් සරණයි. ඔව් තේරුවන් සරණයි සිත මහත්මයා, ඔබ හොඳයි. අපි සොයා ගන්න ඕන මෙතන කියන්න. ඔව් කියන්න. තමයි විජයන්ත මහත්තයා මේ ඒ චිත්‍ර මහත්මයාගේ අදහස් නැක් කියනවා ඒ ඉස්සත් කරපු දේ ගැන. එතනදී දැන් තුමිය කිව්වේ අර සබ්ජෙක්ටින් එන්න ඊට පස්සේ ඒකේ අර අනිසි ගැටියක් වගේ ආවා කියලා. දැන් ඒ කියන්නේ සංඥාව මුලින් ආවා කියන එකද තමයි ප්‍රශ්නේ. මම දැකලා තියෙන තියා දැස් විදියකට දැන් මම ගහලා කියන්නේ ඒ වගේම එකක් දැක්ක දෙයක් මේ පහුගිය දවසේ පොය මම තිබුණා පොතනිකන් ඉතින් හරි වෙන්නේ ඒක පාරටම මේ ගහක මේ කියන්නේ මේ තිබිච්ච දෙයක් දැන් මේක මම පහල බලනකොට තමයි ටිකක් ඒ කියන්නේ ආයි හැරලා බලනකොට මට තේරුණේ දැන් මුලින්ම අර මේ ආවේ නිකන් ගැස්ම නිකන් අර මේ එකක් හරි බය වෙච්ච බන්න බය වෙච්ච නෙමෙයි ආකාරයක අකමැති දෙයක් වගේ නිකන් තමයි අර අරගේ හැඩයක් ගහක එන එක නයික් නෙමෙයි ඒක නිකන් ගලක් වගේ දෙයක්. නමුත් ඒ හැඩයක් වගේ දෙයක් දැක්කහම එන ඒ එන හිතට එන අදහස තමයි ඊට පස්සේ ආවෙ. ඉතින් ඒකම මම දැන් මට හරියටම තේරුන්නේ ඒක ඒකද මුලින් ආවේ කොහොමද කියලා. ඒක පොඩි ගැටලු ස්වරයක් තියක් තියෙනවා වගේ හිතන තිරුවන් තරණ දැන් තමයි තමා වෙන්න බාධා කරා. ඒක ඒ එතනම අදාළ වෙච්ච දෙයක් නිසා ඇද ලුක් කරනවා. ඔව් තිරුවන් සරණ. ඇත්තටම දැන් මට මේක කියවගෙන යනකොට තේරිච්ච විදිහට මේක තේන්නේ අර මේ තණ්හාව දිගටම ඩෙවලොප් වෙන හැටි. ඒ කියන්නේ අපි යමක් දැකලා ඒ ධාතු නානස්ත්‍ය නිසා අපිට දැන් ධාතුව තියෙන දැන් අපි උදාහරණයක් එකක් ගත්තා. සතර මහා භූත එහෙම නැත්නම් ධාතු හතර තියෙන තැනදී අපිට හම් වෙන්න පුළුවන් ප්‍රියමනාප රූපයක්. කාම ඒ කාම සංඥාවක් ඇති වෙන්න පුළුවන්. ඒ කාම සංඥාව ඇති වුණේ ඒ ධාතු නානස්ත්‍ය නිසා. ඒක ධාතු නානස්ත්‍ය කියන්නේ මේ ඒ වන් නිසා ඒ දේවල් වල තියෙන නානස්ත්‍ය නිසා එකිනෙකාගෙන් වෙනස් විදිහට අපිට පේන නිසා සමහර දේවල් වලට අපිට ඒතරම් හිත යන්නේ නැහැ. ඒ නානස්ත්‍ය නිසා සමහර දේවල් වලට තදින් හිත යන ගතියක් තියෙනවා. ඒ අපිට ඒ සංඥා ඇති වෙනවා. يعني ඒ ඊට පස්සේ ඉගෙන හිතන්න පටන් ගන්නවා වගේ හිතන්න පටන් ගත්තාම මේ තව දුරටත් එක කැමැත්තක් ඇති වෙලා ඒ කැමැත්තෙන් නිකන් ආහ දෙවිලි ගතියක් ඒක ලබා ගන්නකම් යොසුමක් නැති වගේ ගතියක් ඇති වෙන හින්දා මේ පරිලාහන අනත්ය ඇති වෙනවා කියලා. ඒ අහේව දුරටත් ඒ පැත්තටම දේවල් හොයන්න යනවා. ඒක ඇබ්බැහි වීම වගේ දේවල් වෙනවා වගේ කියලා අදහසක් තමයි මට හිතුනේ. ඒ මොකටද අපි සත්‍යතුමාට තවත් නැවතත් යමු වෙලා අපි දැන් කතා කරපු ටිකත් එකතු කරගෙන තව දුරටත් ඒක විස්තරයක් දැනගමු. සම්මා සම්බුදු සරණයි. ඔයා ගන්න හදන එක හොඳයි. විග්‍රහ කරන්න අවශ්‍යම වෙන්නේ නැහැ. අපි ධම්මයට පමණක් යලියමු තැනකට. අපි මතකද අපි කලකට කලින් අර කල්යාණ මිත්‍රත් එකතු කරගෙන ඊට පස්සේ තප අප එකතු වෙලා මේ සූත්‍රයක් සාකච්ඡා කළා සනිදාන සූත්‍රය කියලා. මේක තේරුම් ගන්න ඕන දෙයක්. සනිදානං භික්ඛවේ පටිච්චුප්පජ්ජත් කාම විතක්කෝ නොඅනිදානං ඒතර කාම විතක් නිසා විතක්කෝ කුම්පු දින්නේ හේතුවක් ඇතිව. එතකොට එම දහ නිසා සංඥා ඇති වෙනවා. මම පාලි නැතුව කියන්නම්. කාම සංඥා නැතුව කාම සංඥා නිසා කාම සංකප්ප ඇති වෙනවා. සානිස ඡන්ද. කාම ඡන්ද නිසා කාම පරිලාහ, කාම පරිලාහ නිසා කාම පරිේෂණ. ඒතර ව්‍යාපාද විහිංසයක විමම ඒ පරිේෂණව කරනකොට ආයි සංඥා එනවා. ඒකින් ඇවිල්ලා තමයි සංකප්ප හදාගන්නේ. මේක ඒකෙන් අරකට යනවා නෙවෙයි ඒකයි කියන්න ඕනේ. බුදුහාමුදුර අර නෝ පරිේෂණානානත් සම්පත් ඒ සංකප්පනානත්තං කාම චන්දනානත්තං කියන තේදි එකයි. දැන් මට මෙතෙන්දී අවශ්‍ය සමාවෙන් තමයි මොඩ ඔලුවට මෙහෙමද? අවිද්‍යා සහගත මනසට. එතෙන්දී දැන් පරිලාහ කියනකොට කා මේ දැවිල්ල කියන එක පබස්සර සිතේ ඇතේ ආකාසානං චායතන සංකතයක් විතරයි. අර සත්‍යාවබෝධය කරගන්න එක්කෙනා තමයි බ්‍රහ්මචාරීස පටි කියන්නේ. ඒ බ්‍රහ්ම සත්‍යාවබෝධය තාලවත්තු කතා අනුභව කතා කියනකොට ඒකත් නතර වෙනවා. අර එතෙන් විශේෂයෙන් කියන්නට මට හිතුනේ නෙක්ඛම්ම සනිදානම් භික්ඛවි උප්පජ්ජති නෙක්ඛම්ම විතක්කු අභ්‍යාපාද විතක්කු අවිහිංසා විතක්කු. එතෙන්දී නෙක්ඛම්ම සංඥා ඇති වෙනවා. නෙක්ඛම්ම සංඥා නිසා මේ පොසිටිව් පැත්ත කියන්නේ නෙක්ඛම්ම සංකප්ප ඇති වෙනවා. නෙක්ඛම්ම සංකප්ප නිසා නෙක්ඛම්ම ඡන්ද නිසා නෙක්ඛම්ම පරිලාහයක් තියෙනවා. ඒක වාසිදායකයි. ඒක එක්ස්පීරියන්ස් පරිදාහයේ දැවිල්ලක් වෙනවා කිව්වේ කාම එහෙම තමයි. අපිට තද්දටම දැනෙන්නේ නැහැ. මේ භාවනා අපි දැන් කිව්වේ භාවනා ඉස්තරතකතාව. එතෙන්දි තියෙන්නේ නෙක්ඛම්ම පරිලාහයක්. ඒක සුවදායකයි. ඒ පරිදාහ කියන වචනේ අපි ඉගෙනගෙන ඉඳි දැවිල්ල කියනවා. පිටින් පුදුම 1000ක් නිකන්කොට පායනකොට ඇවිල්ලා අපි කියනවා දාඩි දානකොට එහෙම. ඒකයි මේ භාෂාමය වශයෙන් අපි හිරෙවිලි. නැත්තම් පබස්සර චිත්ත වෙනකොට මේකත් මේක උද්යෝගිමත් කමක් එනකොට ඒකයි පරිලාහය. අර අවාසි දිසාය නැත්තම් කාමේනකොට එන හේතුව තමයි මම මේ සත්‍ය පාවිච්චි කරන්නේ. නික්කම්මේදී පාවිච්චි නොකරන් තදනවා. ඒ කියන්නේ පරිසෝතගාමි වෙන උදාහරණ. පුර නික්කම්ම චන්දම් පරිච්චු පජ්ජති නික්කම්ම පරිලාහෝ. ඒක වාසිදායකයි. ඒ ටර්බයින් එක කරකින එක හොඳයි. නික්කම්ම පරිලාහම් පරිච්චු පජ්ජති නික්කම්ම පරිේෂණා. හැබැයි ඒ සූත්‍රයේ ගැටි අවාසිදායක පැත්තේ තියෙන්නේ වෙන විදිහට. උන් අන්තිම එකේ සනිදාන සූත්‍රයේ තියෙනවා නික්කම්ම භික්ඛවේ පරිේෂමානෝ සුතවා අරිය ශාවකෝ. ඒ නික්කම්ම පරිලාහය නිසා නික්කම්ම පරිේෂණයට අවහන. ඒ තමයි පරිලාහ කියන වචනේ අපි දැන් පොසිටිව් පැත්තට හිතන්න ඕන. මේ අග්ගෙන් නික්කම්ම පරිේෂණයම් පරිේෂණය කරන සුතවා අරිය ශාවකෝ. ඔන්න ඊළඟ දෙන ප්‍රතිඵලටි තීහි ථානේහි සම්මා පටිපජ්ජති කායන වාචා මනස. දැන් අර ධාතුත්වයක් ඒ හයක් තියෙන එක අර කාම සංඥාවහම ඒක පිච්චෙන පැත්තට යන්නේ. අවාසිදායක පැත්ත, අකුසල පැත්තට. ආදී ශ්‍රාවකයන් කන්නේ කම්ම පරිේශනාවට අවහම කායන වාචාය මනසා සම්මා පටිපද්ද. ඒත් අභ්‍යාපාදයේ මෙච්චිත මත වෙනකොටත් එහෙමයි. කරුණා මත වෙනකොටත් එහෙමයි. කරුණා මෙච්චිත වෙනකොට මෙරෙන්න පටන් ගන්නවා. අවිහිංසා සංකප්ප වෙනකොට කරුණාවේ ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඒ නිසා පරිසහය වගේම ඒක අර භාවනා කරනකොට ඒක දැන් ඒකයි මේ අර්කන්තික සූත්‍රය දිගෙන ඒක සමන්ත කටුවක් හැටියට තේරෙන විතක්ක ਵਿਚාරෙන් කොට ඒක ඇතුලේ කතන්දරයක් යනකොට ඒකෙන් පහු කරගෙන යන එහෙම ඊට පස්සේ පීතියත් බරක් වෙනවා. ඒ පරිලාහයක් ඉතින්දි දැනෙන්නේ ඒක අත දැන්න මොකද අර පබස්සර සිතට බර මේවා නයිමෙන්ද දෙති අවිඥානිසා තමයි අපි මේ අර මේ රූප සද්ද ගන්ධ රස ස්පර්ශ සහ දාමෝසි ගිහිල්ලා මේ දුක් පැත්තට යන්නේ. යාර අපි අසුතවත් ඇරිය ශාවකින්ද අසුත් අලන්න අසුතව පුතු ජනනේ එදික වෙනස අපි තේරුම් ගන්න බුදු සරණයි කල්යාණ මිත්‍රෝ ගන්නත මේ ධම්ම පැති සමයි සත්‍යතුමනි බොහොම පින් මහිට මේක සෑහෙන දුරට අපිට ඒ කාරණා සම්නිදාන සූත්‍රයත් එක්ක ඉදිරි කරගත්තාම අපිට ඒ කාරණා තවදුරටත් පැහැදිලි වුණා කියලා හිතනවා. හොඳ මම ගෞරවයෙන් යමින පද්මසිරි මහත්මයාට හෝ මහත්මයාට දෙලන් සමේ සමාවෙන්න මගෙන් ඉන්න පරිසරය කතා කරන්න ටිකක් අවශ්‍යයි සමාවෙන්න. හොඳයි කමන්නේ. උත්තරයන් සර්ණයි සත්‍යත මතු කරපු කාරණා වලින් එක කාරණාවක් මම බොහොම මලින්ද වෙනවාද මේ කාමයේ මහා බරක් තියෙන දේ ඒ කියන්නේ කාමයක් අපිට ගන්න ඒ දේශ කර ගන්න බොහෝ හේසෙනවා. ඉතින් අපි බොහෝ විතර කල්පනා කරන්නේ ඒ දෙයට එනවා ඒක හරියට දෙයක් මම හිතලා එහෙම යන පැත්තක් ගැන තමයි මම අපි කල්පනා කරා මම කල්පනා කරගෙන ඉන්නේ. නමුත් අද මේ පෙන්වන ක්‍රම ඇත්තම ඒ කියන්නේ අර සිතට මම බරක් මේ ඒ අවශ්‍ය අවශ්‍යතාවේ ඉන්සයි ඒක කොහොම හරි ඉස්ට කරගන්න සමහරට ඒ කිව්ව මතක් වුණා සමහරට අපි පටන් ගන්නවා ඉරක් නිකන් ඉදා ගන්නයි පටන් ගන්න නම් ආසාවෙන් කැමැත්තෙන් නමුත් ඒක ඉරක් කරලා දාගන්න ඉදාසක් නැහැ ඒක මහා බරක් වේලා ඒ කාරණා මට හිතෙනවා හොඳයි විතර ගන්න කියලා මේ අර මේ භාෂර සිත කිසිම දෙයක් නැතුව විතක්ක ਵਿਚාර සිත තමයි සනීප සිත යමක් අපි තුල තියෙන ඇත්තටම අපි තුල ඇති හැඟවි ඇති නියම තැන ඒ කාමයන් ලක්ගෙන ඉන්න දේවල් ඇත්තටම මහ බරක් අපි කියන්නේ අපි මේ හැසිරෙන හොන කෙමි ඉස්සරගෙන යන්නේ බරෙන් නිදහස් වෙන්න වගේ කරතේ. ඒක මට තන වචිනා කල්පනා කරලා ගන්න කියලා. ඒ වගේ ඊට පස්සේ දැන් පැහැදිලි කිරීම විදිහ තුනයි. හැමේසාර ආගේ පමණක් නේ. භාවනාන වල දෙන ප්‍රති වෙන ප්‍රීතිය පවා ඒ විදිහට මම බලක් කියන කාරණාව. දැන් තුමාගේ මට ඒ ඉබරදනගේ කෙනෙක් තමයි ගියදස් දැන් හිතන්නේ. නැහැ සමගි මේක තුරුම් ගන්න වගේම අත්දැකීම් හරහා හින්දා හුඟක් වෙලාවට අපිට යම් යම් කොටස් සමන්තම කියපු දේවල් වගේ දැනෙනවා මේ සූත්‍ර දේශනා කියනකොට. මම හිතන දරුවත් මහත්මයා ඔබතුමා ඒ වගේ කියපු දේවල් ඇත්තටම මේ සෑහෙන පොදුවේ ගත්තහමත් ඒ විදිහේ දැනෙනවා. සේන මහත්මයා කියන්නේ සේන මහත්මයා ඔබතුමාට කොයි ආකාරයකද මේ අද කරපු සාකච්ඡාවේ ඒ කියන කර්මයක ගැඹුරට උදාම වැදගත් විදිහටයි මට තේරෙන්නේ. ඉතින් මේකෙන් මට තේරෙන්නේ මේ ගැඹුරු දේ තමයි අකල තියෙන බුදුහාමුදුරුවෝ විස්තර කරලා තියෙන්නේ කියලා. දැන් අර දල්වත මහත්මයා ප්‍රීතිය ගැන ඉස්සෙල්ලා කතා කරපු මතක් කරන්න ඕනේ, ප්‍රීතිය කියන එක මේ විදර්ශනාවේදී උපක්ලේශයක් හැටියට එක උපක්ලේශයක් හැටියට එක උපක්ලේශ හැටියට උපක්ලේශ පැක් හැටියට සලකනවා. ඉතින් ඒකෙන්ද ප්‍රීතිය කියන එකත් ඒකත් යුතු දෙයක් හැටියටයි බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ. ඉතින් මේක හොඳටම තේරෙනවා මේ සූත්‍රය හොඳට කියවගෙන යනකොට. ඒවයි බෙහෙතම මොකද හැම දෙයක්ම අපේ සිතේ අපි ගත් යාගන්න හදන හැම එකක්ම උපක්ලේශ වැඩියට මෙතන පිනෙන්නේ. මොකද නිර්වාණ ධාතුව කියලා කියන්නේ තෝසේ මේක අපි සති දෙතුමක් වගේ සූන්නේ. ඒ කියන්නේ එතන මොකුත් නැහැ. ඒක උපක්ලේශ. ඒක තියෙන එකක් නම් ඒක එතන නිර්වාණය ඇති වෙන්න පිටියක් නැහැ. ඒ වගේ ප්‍රීති මොකද උපක්ලේශයක් වෙන හැටියටයි මම තේරුම් ගත්තේ. දැන් මෙතන රූපය නිසා සංඥාව රූප ධාතුව නිසා රූප සංඥාව ඇති වෙනවා. කියන්නේ ධාතුව නිසා සංඥාව විදිහට විස්තර එක බලන්න නම් අපි ඊට ගැඹුරු භාවනාවක් යෙදෙන්න ඕනේ කියන එකයි මට තේරෙන්නේ. තිරුවන් සර්ණයි. තිරුවන් සර්ණයි සේන මහත්මයා, ඇත්තටම සත්‍යතුමත් මතු කරා, ඒ වගේම චිත්‍ර මහත්මයාත් කතා ගැන. දැන් මෙතනදී අර ධාතු නිසා සංඥාවේ නානත්වය ඇති වෙන බව කියනවා. මම සත්‍යතුමගෙන් ඇත්තටම දැනගන්න මදුපිණ්ඩික සූත්‍රය ආශ්‍රයෙන් මේ එතන අර ඒකේ අනිත් පැත්ත කියන තැන සත්‍යතුමනේ පොඩ්ඩක් පැහැදිලි කරගන්න කැමතියි. මේ චක්කුස්මින් අසති රූපේ අසති චක්කු විඥානේ අසති පස්ස පඤ්ඤත්තු පඤ්ඤා පෙත්ත තීති මේ ඊට පස්සේ පස්ස නැත්නම් වේදනාව නැහැ, වේදනාව නැත්නම් සංඥාව නැති ආකාරයෙන් කියනවා සත්‍යතුමනේ. එතන මේ ඒ නැහැයි කියන්නේ තේ පොඩ්ඩක් මතු කරගත්තොත් මේකට අදාළ කරගන්න පුළුවන් වේද කියලා බලන්නේ සත්‍යතුමනේ. චක්කුස්මින් අසති කියන එක තේරුම් ගන්න කියලා සත්‍යතුමනේ තේරුම් ගන්න. ඒක ගැඹුරටම ගියොත් අපි බලමු නේව සංඥා නාසංඥාර්ථන සත්‍යයකට චක්කු සම්පස්සයක් ඇති වෙනවාද? චක්කුවක් තියෙනවානේ. ඒ කියන්නේ අර මූලිකම ස්වરૂපේ අර පරම ශූන්‍යත්වයට යන්න අර රෝල අරගෙන මේ සිමෙන්ති පොලවක තියලා මේක උඩින්ම ඉරම් දැන් මොකද්ද දැන් ඒ සත්‍යජී කියනක සත්‍යජී කියන සත්ව ස්වરૂපයේද දැන් ඒ ඩෙන්ටිටි කාඩ් එකේ තියෙන පින්තු ඉල් තියෙන දැන් මොකක්වත් නැහැ එතන. ඒකට දැන් එතකොට එතන අපි දැන් මේක කම්ම ක්ෂේත්‍රයේද පටිසන්ධි විඤ්ඤා ඒ වගේ නේ කතා කරන්නේ. හොඳද? අපි නෙමෙයි දැන්ට කතා කරන්නේ. එතකොට ඒ දැන් පවතින චක්කු සෝත ගහන ජීවහා කාය සම්මනෝ කියන තත්වයන් ක්‍රියා කරවන්න පුළුවන් ඉන්දු උළුයෙන් පටන් ගත්තොත් එහෙම අර ගල් රෝල යන්නට එතන ඉලහමාර ඊට පස්සේ කොම එතනින් බෙල හයම ඉවරයි දැන්. තිබෙක සම්පූර්ණේ. සම්පූර්ණයෙන් පේස්ට් එකක් වගේ, රොටියක් වගේ. රොටියක් වගේ නෑ වෙන්නේ නැති මේකේ වම මේ තියෙන සපිත රොටියක් වගේ පළල් කරලා දා. එතකොට දැන් වාදෙට හෝ අසතවාදෙට හෝ යන්න එපා හොඳද? අපි නොගින් අපි හිතමු. දැන් සත්‍යජී කියලා ඒකත් නමන්නේ දැන් මේ ඒකින් සතරම බුදුහරමේක නොවන නැති දේ නැති හිටි සක්කාදිට දිට්ඨිත අහු නොවෙන්ට උන්වහන්සේ කියන්නේ ඒක. ඒ වෙලාව නෑ ධාතු නෑ ධන ධාතු ජීව ධාතු කාය ධාතු මනෝ ධාතුත් නෑ. දැන් මගේ කන්සර්ට් මම ගොඩ කරන්න පුළුවන් ඊට පස්සේ ඒ කරලා තිනවා මෙහෙම කරලා තිනවා ඒ නිසා මෙහෙම වෙලයි කියලා ඊට පස්සේ මම අභිධර්මයට අනුවයි අනුවයි නාගාර්ජුන පාදයන්ට අනුවයි බුදුහාමුදුරන් කියපු සූත්‍ර දේශනාට අනුවයි වේදල් නැත්නම් ඒ වගේ දෙයකට අනුවයි මම ඒක හදා ගන්නවා. මම ඒක සංඥාවක් නමයි. ඒ කවුරුත් දන්නේ සත්‍ය ජීවිත මොකදුනේ. ඒ නම විතරයි දැන් තියෙන්නේ. එතකොට අපි හිතමු ඒ පණිතලයක ඉපදුනායි කියලා. දැන් එයාට අද පසලම් පොල් ගස් බලන්න, පොල් ගෙඩි බලන්න, මූඳු බලන්න. මේ පුංචි ප්ලැනට් එකේ තමයි ඔය ප්ලැනට් එකේ තමයි වතුර ගේ කියලා කියනවා, වද්දිය ඇලි තියෙනවා, නේද? බෙරලට ගියාම වැලි තියෙනවා කියලා මේ පුංචි ආසාවනි මහ ලොක්කො වෙලා. කුරුල්ලෙක් විඳින ආස්වාදේ, පණුවේ පොළොව යට යනවා විඳින ආස්වාදේ සමාන දෙයක් මේ. හරි කියන අර ගොමු කුරුමිනියක ඒ ගොමු බෝලයක් හදාන පෙරදනාගේ වැඩක් මමත් කරන්නේ. ආ මං ඊට උදේ මං ෆිසිකල් සාගර දානවා, නයාගරා ෆෝස් දානවා, මේ ප්ලෑන් මේ සත් දානවා, මේ ත්‍රිපිටකය දානවා, මං භාවනා කරනවා කියලා මං කතන්දරයක් හදා ගන්නවා. ඒ කතන්දරේ විපස්සනා කතන්දරයක් වෙන්න පුළුවන්, ඥාන කතන්දරයක් වෙන්න පුළුවන්. අර උපකිලේශී කන්දරේක ඉඳලා මං හිතින් ඒකේ මං චූටියට ආයි පණුවෙක් වගේ ඉන්නවා. අර ගොමු කුරුමිනියා වගේම තමයි. ඊට වඩා ටිකක් ලස්සන එකක් කරලා තියෙන්නේ. ඒක හොඳයි හැබැයි සුතුවාරිය සාවකෝ කියන්නේ ඒකයි. නමුත් එතනින් ඔබට ගියාම සැබෑ මම කවුද? සැබෑ මම කියලා කියන්නේ පෙන්නටවත් පුළුවන්. හැබැයි අර අස්සසත උච්ඡේදයට නොයා දකින්නේ ඒ අපි ආදරයෙන් පහම් පූජා කරන තථාගතයන් වහන්සේගේ වටිනාකම. මේ සක්කාය දිට්ඨිතයි පඤ්ඤාව දිනු කරන්න තරම බුදුහාමර කියන්නේ ඒක දුක දුක ඔය සානි සංඥා ටික වැඩි කරලා මේක නිබ්බටි කියේ. මේ ගොම බෝලේ දෙකට මේ මාර්ගයක් හෙටි කුස්මින් අසති කියන එකේ උපරිමය. එතකොට අපි හිතමු තව පල්ලෙහාට ඇවිල්ලා කියලා. පියාගත් පුංචිම කතන්දරිය දැන් එන්නේ. මොන්ටිසෝරි කතන්දර. එහ පියාගත්තාම චක්කු සම්පස්සේ නැහැ. හැනත් කනේ. කල නැත්තම් ඒක නැහැ. නිර්වින්දනයේ මේ ඉන්ජෙක්ෂන් එක ගැහුවා නම් මේ දැනෙන්නේ ඔය සර්ජන් කෙනෙක් වෙනකොට කට ගහන ඒ විදිහට. එතකොට එතෙන්ට කයස්මින්ත ඒසොට කාය සම්පස්සක් එනවා කියන එක ඒක වෙන්නේ නැහැ විදිහල්. ඒ නිසා මේ මේ මූලික ධාතු ස්වරූපෙ මෙතෙන්දි කියුවේ එක මේ ධාතු නානත්ති කියනවා. ඔය ධාතු නානත්ති මතුවෙලා තියෙන දැන්. ඒ නිසා තමන් ළඟට මෙල බලන මේකේ දැනට කංහිලක් තියෙන, අසිලක් තියෙන, හමක් තියෙන. ඉතින් මේකේ මේකේ පැවැත්ම සඳහා පෙන්නහ අලු තියෙනවා, ආමාශය තියෙනවා, ජීර්ණ පද්ධතිය තියෙනවා, ශ්වසන පද්ධතිය තියෙනවා, මොළයක් තියෙනවා, දේගමන් කරනවා. ඒකේ ඒ ඒ ශරීරයේ අලියටක් තියෙනවා, පණුවටක් තියෙනවා, ලේනටක් තියෙනවා. මේ දැන් උපදින ලේනටත් ඒකේ තියෙනවා. එන්සයිස් සත්‍ය දැන් අපි කොන්ෂස් එවලූෂන් එක පැත්තට හැරෙනවා. මිනිස්යාට පමණයි අර පසුගිය සතිය අර භික්ෂුන් වහන්සේ උන්ට ඉතරේ කතන්දරයක් කීව මේ දෙවියොත් කියන්නේ මනුෂ්‍ය ලෝකෙන්ද කියලා. ඒ වගේ එක තමයි මේක ලැබිච්ච එකත් වාසියක් තියෙන මොකද මනුෂ්‍යයාට මොකද්ද කියන්නේ self conscious වෙන්න පුළුවන්. තමන් ගැන බලන්න පුළුවන් කමයි. ඒ ප්‍රතික්ෂේප ඒක පුදුම මේ මනෝ හැකියාවක්. අර අර නිකම්ම පරිලාහයක් ඇති කරගන්න සුතවාරී ශාවකෙන්ට එතකොට ඒ නිකම්ම පරිලාහේ නිසා නිකම්ම නිකම් පරි ඉති පරිේෂණය කරනකොට අව්‍යාපාද පරිේෂණ මේ පරිලාහයකුත් තියෙනවා. ඒවා එක්කම එනවා. එතකොට අනෙත් ඒ ඔය චක්කුස්මින් ඒ කච්චාදාන දුන්නාසලා ප්‍රනිපාත වේවා උන්වන්සල ඒක තමයි කියන්න හදන්නේ. ඒක නෑ මේ මේක පහු කරගෙන යන්න එක අමාරුයි. හැබැයි මේක වැට මායින් පහු කළ යන්න අමාරුයි. ඉතින් මං ඒ නිසා හදා මේ සමාවෙන්ද මම්මන් කියලා කිව්වෙන් අර පබස්ට දැනට සැවැය මම කියලා හිත ඒක කියන්න කොට යනවා මේ මේ මේ අත්තවක් නැතු ඒක තම උපක්ඛලේශ වලින් උපක්ඛලිත වෙන්නේ. හතම හැබැයි මේ වචන කියනකොට හොඳ නෑ. හැබැයි සැබෑ මම සක්කාදිට්ඨියෙන් තොරව දකිනවා. ඒ එක් කාතනවා නම් සංඥා අනත්තතෝ දකින්තෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ. මොකද ওই ඒ ධාතු භංගයේදී මතකද කිව්වා මේ අඤ්ඤත් කියන්නේ හිතාගත්තොත් අයං අහස් අස්මීති මඤ්ඤිත මේතං. තමක් හිතා හිතලුවක් පමණයි මඤ්ඤිතං ගණ්ඩෝ මඤ්ඤිතං රෝගෝ. මඤ්ඤිතේ කියන එකේ ඒ ඒ ඒ එක තේ ඉමේජිනේෂන් එක රෝගයක් පිළිකාවක් gaduwak. ඒ සබ්බ මඤ්ඤිතානං වික්කු සමස්තික්ක මාර්ය කරුවලේ පුකුසාතර කිවි අර වළංගෙදරදී මඩුවේදී ඒ ගිහ තම මුනි සන්තෝති වූචිතේ අන්න ශාන්ත වෙන්න බණ. එයා සන්තෝ කියලා කියන්නේ මේ විදිහට මුනිවරය සේජ් කෙනෙක් වෙනා කියන්නේ බුදුහාමුදුරගෙන් ලොකු ආදරයක් ඇති වෙන ප්‍රතිචිතයක් ඇති නොවහන්සේ මේක දැක්කද සම්මා සම්බුදු සරණයි බොහොම උතුම් කල්යාණ මිත්‍රුණාට පින් බුදු සරණයි මුස්සාරණයි සත්‍යතුමනි තවරණයක් කාලා ඊට පස්සේ දිරුක් මහත්තයා යොමු වෙනනම් සත්‍යතුමනි දැන් ඇත්තටම අපිට ඔය ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ දේශනා පිළිමුත් අපි අධ්‍යක්ෂණය තුළු ඒ කුස්මින් අපි කියන තැන උදාහරණයක් ඒක අපි කණෙන් සද්දයක් අහන වෙලාවේ ඇහැ නිවන් දැකලා කියලා සමින්න අපේ ගෞරවනීය නමදී ස්වාමීන් වහන්සේ නිතරම කියනවා. පියක් දකින්න නිවන් දැකලා. ඒ වගේ එක එක අපේ ආයතන වලට ඒ අරමුණ එනකොට විතරයි ඒක ක්‍රියාත්මක වෙන්නේ. අනිත්‍ය වගේ ප්‍රපංච ඇති වෙන ඒක මෙතනට හොඳට ගැලපෙලා යනවා. ඉතින් මේකේ අර අවසාන තැනදී ඒ කියන්නේ ඉන්ද්‍රිය හයම ගත්තාම ඒ තැනද රහතන් වහන්සේකින් අවදැක්කෙන්නේ කියන එක මම හිතන ඇතම් දේශනාවෙදි කියවෙනවා. ඒක තවදුරටත් පොඩ්ඩක් පැහැදිලි කරගන්න පුළුවන් සත්‍යෙදමයි. ඔව් ඔව් ඒක හැමම ඒක දැන් අවතාර හඳුම කරකවද අපි සුදර්ශන හඳුත්වයේ අර ඒක විද්‍යාවට විග්‍රහ කරන්න යන පටන් ගන්න කොහොමද කියලා. ඉතින් ඒ වගේ දේවල් ඒ උතුම් භික්ෂුන් වහන්සේලාගේ කතා සඳරත් ඔළුව ගන්න ඕනේ. අනුව නෙවෙයි. ඒක දෙවෙනි කාරණේ වෙනවා. දැන් අර මන් දෝස්ටි ඒක ගුරුසුම තැන. දැනට පවතින තත්ත්වයේ අසති කියනකොට ඔය ඒ අර භික්ෂුන් වහන්සේ කියපු කතා මින් සද්ධානකට ඇහෙනවා නේද කියලා. ඒක බොහොම හොඳ කතා. ඒ ඔළුවට යනවා නะ. ඊට පස්සේ දැන් ඉන්ද්‍රිය ලෝකයක් ඇති තත්ත්වයේ මනෝමය ස්වરૂපයක් තියෙනවා. උන්නේ මහරහන්සේ එකක්වත් අරගෙන නැහැ. මේක පටිච්ච සමුප්පන්න ධර්මතාවයක් විතරයි. ඒ විඥාන ස්වરૂපයක් මගේ කියලා ගත්තේ නැති නිසා කොහොම පේනවද කියලා හිතන්නත් බෑ. නමුත් මේක පේනවා අර ඔරලෝසුවක් කැරකෙනවා වගේ, මැෂින් එකක් කැරකෙනවා වගේ පේනවා එච්චරයි. අගේ සම්පූර්ණ ඩිස්කනෙක්ට් වෙලා තියෙන. එහෙමවත් හිතෙන්නේ නැහැ. ඒකට තියෙන අර කරුණා මෛත්‍රී ප්‍රඥාත්තික විතරයි. විමුක්තිය තියෙනවා. ඒ ඥානයයි විමුක්තියයි තියෙන. දසංගේ සමන්නාගේ තරහන් කියනකොට ආර්ය අෂ්ටාංග මාර්ගයයි විමුක්ත තියෙනවා. විමුක්ත ඥානය තියෙන එක ප්‍රතිවිශා ඥානයක් තියෙනවා. ඒ තත්ත්වේ හිතන්නවත් බෑ. නමුත් ඒ අර චිත්තේ කිලිටු වෙන්නේ මොකෙක් නක්? මොකද කිලිටු වෙන දේවල් අයින් වෙලා තියෙන්නේ ආශ්‍රව ටික. ඒ නිසා තවත් ඉන්නේ නැතු කියන කතා කරන්න බුදුසරණයි. බොහොම පිං බුදුසරණයි. බුදුසරණයි තත්තිරනි බොහොම පිං. හොඳයි දිරුස් නැහැ ඔබතුමාට. තමයි එන්නේ මට පොඩ්ඩක් ටැක්සිස් කරලා යනවා. තමයි මම ගලන් ඉන්නත් වෙන මේ ගොඩාක් ඇත්තටම මේ අදහසාව හිතට මේ පොඩි ගොඩක් ප්‍රායෝගික දැන් අර දැඩත් මහත්තයා කම මේ ඔක්කොම මිදලා මේ ප්‍රභාෂර පිටට යනවා නම් ඒ කියන්නේ එහෙම ඉස්සක් තියෙන හොඳද කියලා දැනන්නේ. අන්නේ ඉතින්ම තමයි මේක ආවේ. මේ මොකද මම දැකලා තියෙන විදිහට නම් දැන් ඔය ප්‍රභා දැන් අපිට කාම සංඥා නැති තැන ඇදී කා නැති තැනක් හරි නැත්නම් ඒ එහෙම ප්‍රේක්ෂාවට ගිය සිතක ප්‍රබාස්තර ගතියක් මම දැකලා නැහැ. ඒක මේ සියස් කියන්නේ යකින් ඉඳනවා. ඉතින් අනිත් එක තමයි මම දැකලා තියෙන එක පෞද්ගලිකව සමහරවිට ඕන කමින්ම යම් මතක් කරගෙන ඒක නැති වෙන හැටි ඒක නිදහස් වෙන එක තමයි නිදහස්න කොට තමයි අරකට සැනසෙල්ලක් ගන්නේ. ඉතින් මට හැමතිස්සෙම හිතෙන දෙයක් තමයි මේක නිදහස්න දෙයක් නම් මෙතන සැනසෙල්ලක් වුණේ තියෙන්නේ කියලා. ඉතින් ඒක හරියට අර මේ එක ප්‍රශ්නයක් අත්තර මෙතන. ඉතින් ඒක යහන් උන්නේ මට. ඉතින් මට හිතෙන්නේ මේ ප්‍රභාස්වර තත්ත්වයක් කොහෙද තියෙන්නේ? ප්‍රභාස්වර දෙයක් නැති දෙයක් නැත්තම් කොහෙන්ද තියෙන ප්‍රභාස්වර ගතිය? ඉතින් අන්නේ යෝගී ඒක තියෙන බව දන්නවා. මේ හිතක් කියන එක මම හිත කියන එක ප්‍රායෝගික වශයෙන් අරගෙන කියන්නේ. ඉතින් එහෙම එකක් ඒක ඔළුවට මට අනිත් පැත්තෙන් මට හිතෙනවා දැන් සීතම අපි දැන් විස්තර කරා මේක මේ මම එතන චිත්ත සහ මනෝ අයින් කරගන්න ක්‍රියාකාරී මනස නෙවෙයි එතන චිත්ත කියන්නේ චිත්ත ස්වરૂපය කියලා විතරක් ගමු. සවිඥානික ස්වરૂපයක් කියලා විතරක් ගමු. මේ චිත්තය කියලා අහවල් දෙය කියලා දැම්මත් ඒකත් සංඥාව විතරක් රූපත් වේ. ඒකත් ඒක අයන් අහ මස් එක මං කිව්වේ අර මඤ්ඤණාවක් නොකරගෙන තයිකට ඒක වැරදි තැනක් විත් මෙන් ඉඳ තියෙන අර්ථ සංඥාට කියලා බුද්ධ සරණ මනෝවලින් වෙන් කරලා දාන්න ඒක බුද්ධ සරණ අබුද්ධ සරණ සත්‍යිතුමිය මම කියන්නේ ඔය ඒක අනිත් දෙයක් නෙවෙයි මේ දැන් අධ්‍යාන්ත මහත්මයා කෝ මේක අර ඉස්තර කරා මේ තණ්හා වැඩි වෙන ආකාරයක් ගැන ආදී වශයෙන් මේක ඇති වෙලා ඊට පස්සේ ඒක තවත් ස්වභාවයට යන්නේ කියන එක ඉස්තර කරා ඒ වගේම මට හිතුණා දැන් මේ ප්‍රතිපදාවෙත් මේක මේ විමුක්ති මාර්ගයට යන්නේ මේ ගතියක් අර මට අර සුත්‍රයේ වගේ එකක් නැක දැන් අර මං කිව්වා වගේ තමලට උපේක්ෂාවට ගියාම තිත් එතන මහා මේ නිදිමත මොකද නැත්නම් සඵල වෙලාද හුස්ම රැල්ලක්වත් නැන්නේ ඉතින් එහෙම වුණාම තමලට මේක මේක මේ වැටෙනවා පැක්ටිස් එක මට මේ දැන් අදැකීමෙන් තියෙන තින් මේක ඒක ඒක ඇත්තටම මේක ඉටරේට් වෙන ගතියක් අර අර එතන එක තුන වගේ මේකත් හරි. එතන ආය ආය එක්ස්පීරියන්ස් එකකට තමයි අර මේ මම හිතන්නේ උපේක්ෂා ඥාන සංකාර උපේක්ෂා ඥාන වශයෙන් වගේ කියලා නම වගේ කියලා හිතනවා ඊළඟ සැරේ නම්. නැහැ ඒ වත් තමයි ලිල් රුක් මහත්මයා මම දැන් හොඳයි මම කැමති ගෞරවයෙන් යමෙන් හතංග මහත්මයා ඔබට ප්‍රශ්නවත් නෑ. හොඳයි අපිට හෙන්න නැහැ. අද ප්‍රීති මහත්මයා ඔබට මාර්ගය මෙන්න ප්‍රීති මහත්මයා. සරණ සරණ. තේරුම් ගන්නයි ජාත මාත්මයන් සත්‍යදිස්මලි පිටාන් වැඩගත් තමයි තම ඕන කමින් ආගෙන ඉන්නවා මට පො මේ ක ලැබුණ තුන්දයි කියලා හිතන මේ පරිවේෂණ නානත්වයේ කියන එක ගැන පොඩි මතාවේ නැහැ කල්‍යාණ මිත්‍රයෙක් කියන්නේ දැන් මෙතන මේ පරිදාහනානත්ව නිසා පරිශනානත්ව උපදී කියන එක තත්තාවක මේ අවස්ථාවට ඇචනකොට යම් කිසි පොඩි පැහැදිලි කිරීමක් කර දුන්න සොඳයි කියලා හිතනවා තෙරුවන් සරණ දැන් මම කියන්න දැනට පහු කරන්න එපා හොඳ හොඳ දෙයක් ඉගෙන ගන්නට අපි කිසි දේවල් හොයන්නේ ඇයි තමයි සත්‍යතුමයි උත්තරයි. ඇත්තම දැන් සත්‍යතුමා විතර සංවිධාන සූත්‍රයෙන් පටිසෝතගාම පැත්තේ කියන්නේ අපි නිවන පැත්තට යන්නත් මේ විදිහ තමයි මේ ආශාවෙන්මයි මේ කියන සංඥාවේ පටන්ගෙන පාත යදි වශයෙන් යන්නේ කියලා. එතෙන්දී පොඩ්ඩක් මම මේ වචන ටික පොඩ්ඩක් හොයා ගන්න සකන්න ගමම්ම ලොන්තන් යා හොඳයි හොඳයි ඔව් අපි මෙතනදී තියෙන්නේ ප්‍රීති මහත්මයා ඇහුවේ පරිලාහනානත් ඉඳලා පරිේශනානත් කියන්නේ මොකක්ද ප්‍රීති මහත්මයා ඒක නේද යොක්තම ඔබ හරිය ජයන්ත මහත්මයා පරිේශනානත් වේ කියන එක තමයි මට පොඩ්ඩක් තේරුම් කියන ඇත්තේ තේරුම් සරණයි. ඔව් පරිවේෂණ නානස්ති කියනකොට අපිට ඕක දෙපැත්තෙන් ඇත්තටම මේ තේරෙන හැටියට දැන් පරිලාහය අපි වැත් ගත්තොත් එහෙම දැන් අකුසල් පැත්තට ගත්තොත් එහෙම යම් කෙනෙකුට හිතෙනවා නම් වැඩිපුර රූප බලන්නේ කියන්නේ රූප බැලීමේ කැමැත්තක් ඇති වෙනවා නම් අර සංඥාවෙන් පටන් කිසි දෙයක් දැකලා ඒ සංඥාවට කැමැත්තක් ඇති වෙලා ඒ සංඥාව නිසා ඇත්තටම කැමැත්තක් ඇති වෙනවා නේද ඒ සංඥාව නිසා හිතන්නේ නේද ඒ හිතන්න පටන් ගන්නකොට ඒ පිටබඳව කැමැත්තක් ඇති වෙනවා කැමැත්තක් ඇති වුනහම ලබා ගන්නකම් ඒ කැමැති වෙච්ච දේ ලබා ගන්නකම් තමන්ට ඉවසීමක් නැති නිකන් ඇතුළතින් දැවෙන ස්වභාවයක් ඇති වෙනවා ඒ ඇතුළතින් දැවෙන ස්වභාවය තමයි කියන්නේ මේ පරිලාහය කියලා ඒක මේ දැන් කතා කරන්නේ මේ අකුසල් පැත්තට එතකොට මේ පරිලාහය ඒ දැවෙන ස්වභාවයෙන් ගැලවෙන්නත් එයාට ක්‍රමයක් හොයන්න පටන් ගන්නවා ඒක ඒ ක්‍රමයෙන් වෙන්න පුළුවන් ඒ ඒ දේවල් තියෙන තැන්වලට යන්න ඒ ඒ දෘජි ගැන බලන්න දැන් උඟක් වෙලාවට සරල උදාහරණයක් ගත්තොත් සංගීතයට කැමති කෙනෙක් සංගීතය අහන්න ඕන නම් එයාට සමහර වෙබ්සයිට්ස් ගානක් හොයන්න මේ පෙළඹෙන්න ඉඩ තියෙනවා ඒ අවශ්‍ය කරන ඒ සංගීත කොටස ලබා ගන්න ඒ සරල අවස්ථාව ඒ දේවල් සොයා ගන්න වීථි සංචාර කරන්න රෑ රාත්‍රියේ හැතිරෙන්න නසුදුසු පරිසර වලට යන්න ඒ සෑම දෙයක්ම ඇති වෙන්නේ ක්ලාහේ නිසා ඇතුලින් ඇති වෙන දැවිල්ල නිසා ඒ සොයා ගැනීමට ඒ පරිශ්‍රණ වල යෙදෙනවා. ඉතින් ඒ ආකාරයෙන් තමයි දැනට තේරුම් ගන්න තියෙන ඒ වගේම අර කුසල පැත්ත ගත්තා. කුසල පැත්තෙන් ගත්තාම කෙනෙක්ට තේරෙනවා නම් මේ සාමාන්‍යයෙන් මේ නෙක්ඛම් මේ පැත්තට යන්න අවශ්‍යයි කියලා අපි මගක් තෝරගත්තා නම් ඊට පස්සේ එතනදිත් අපිට නෙක්ඛම්මේ කැමැත්ත හින්දා මේක කොහොම හරි මේකෙන් ගැලවෙන්න ඕනේ කියන මේ ඇතුළතින ඔය සරල උදාහරණයක් ගත්තාම අපි එදිනෙදා කතා කරනකොට මොකක් හරි භාවනා වැඩසටහනක් කරයි විපස්සනා වැඩසටහනක් කරයි මොනවා හරි තමන් නිවාඩු නැත්තම් ඒ වගේ වෙලාවමත් ඇතුළත දෙවිලක් කරන මට ඒකට යන්න වෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ යාට ඒ තරම් ඒ පැත්ත යොමු වෙන්නේ. ඒ කියන්නේ පටිසෝතගාමී වෙන්න තියෙන ඇතුළතින් දෙවිලක් එනවා මේ කෙලෙස්ින් විඳින කරදරේ. කියන දෙවිල තියෙන. ඒ දෙවිල තියෙන හින්දා තමයි එයාත් නොයෙක් නොයෙක් ගුරුවරු හොයා ගන්න පුළුවන් පරිශ්‍රණය වෙන්න එයාගේ ගුරුවරයෙක් හොයා ගන්න එක. ඒ වගේම ක්‍රමයක් හොයා ගන්න එක. මොකද සමතේ වඩලා විපස්සනා කරනවා විපස්සනා වඩලා සමතේ කරනවාද පරිශන කරන්න පුළුවන් කියලා හිතෙනවා. ඉතින් මට ඒ විදිහට තමයි දැනට මතක් වෙන්නේ ඔය ටික විස්තර කරන්න. නමුත් ඔක බලන විවිධ මේ වෙලාවට මතක් වෙන්නේ. ඉතින් ඒ වගේම අර දළු මේ දිනුත් මහත්මයා කිව්ව කාරණේ බැලුවම කාමයේ පැත්තටත් නෙක්ඛම්මේ පැත්තටත් කියන දේ මේ සූත්‍රය පොදු වෙන එක ඇත්තටම මේ හරිම වටිනවා. ඒක මතු කරගත්ත එක අපි අර සංජාන සූත්‍රයෙන් කාමයේ ප්‍රමණය වැළ බැලමට නම් පේන්නේ මේ කාමයේ පැත්තමයි පේන්නේ සමහරට අපේ මනස වැඩ කරන්නේ මේ පැත්තට මෙහෙම වෙන්නේ නැති කියලා හිතෙනවා. නමුත් අව්‍යාපාදයේ ආවිහිංසා පැත්තට මේ විදිහටම තමයි මේ ටික ක්‍රියාත්මක කරන්නේ කියන එක දකින්නකොට හරි හොඳයි. මම හිතන්නේ අපිට ඒ ප්‍රමාණවත් වෙයි කියලා හිතනවා. ඒකට තවත් අදහස් තියෙනවා නම් කල්ගන්න විදිහට එකතු කරන්න පුළුවන්. මම කැමති නැවතත් චිත්‍රා මහත්මිය දෙවියන් වෙන්න. චිත්‍රා මහත්මිය. තිරුවන් සරණයි. දමන්න කර්මොද තේදිපත් කළා කියලා මගේ දැනුම මෙතරම්කට මම කියන්නේ. ඉතින් ඇත්තටම මේ සූත්‍රය ඉතාම උදාහරණයක් උපමාවක් තියෙනවා මේ අහලා තියෙන දෙයක් හැදුරක් උඩ අකුලන්න උත්සාහ කරනවා කියලා. ඒක කරන්න අමාරු දෙයක් කියන එක නිකන් අපි හිතලා බලමු. ඒක හිතන්නේ හිතගෙන පැදුරක් අකුලන්න උත්සාහය කියදෙනවා. අන්න ඒ වගේ දෙයක් තමයි කියලා හිතනවා. මේ වගේ දෙයක් අපි මමත්වය තුළ ඉඳගෙන සාකච්ඡා කරනකොට සමහර නොගැලීම් ඒ නිකමට අදහසක් වගේ හිතුණා මට. යම්කිසි විදියකට අපි මේ මමත්වය කියන එක තේරුම් තුත් එතනින් එහාට මේ දේවල් අපිට හොඳට තේරුම් යයි කියලා. මොකද පොදු බව පොදු දැකලේ මමතෙන් තරමකට හරි එළියට යන්න පුළුවන් නම් මේ ධාතුනානත්වය කියන දේ ඉඳලා කියලා හිතනා. ඉතින් අපි එක එක්කෙනා අතර කතා කරනකොට අපිට නොගැලපීම් අපහසුතාවයන් වලට හේතු ගොඩක් වෙලාවට අපි ඒක ඒ අර මමත් ඒ තුළ ඉඳගෙන මේ දේ තේරුම් ගැනීම උත්සාහයක යෙදෙනනේ කියලා. මට තේරෙන තරමට සත්‍යජිතමා මුලදීම අපිට කිව්වම පුද්ගලත්වයෙන් තොරව මේ දේවල් දකින්න උත්සාහයෙන් කියලා. ඉතින් එතුමා අදහස් කළේ තේදීම වෙන්නේ නැති කියලා. සමා වෙන්න එක බැරි විදිහට මම තේරුම් අරගත්තේ. මට හිතෙන්නේ ඉතින් උත්සාහ ගත්තොත් හොඳයි. මොකද මේ දේවල් වල මේ ධර්මතාවයන් විදිහට මේ ධර්මතාවයන් ඒ දේවල් තේරුම් ගන්න උත්සාහය දුනොත් අපිට ඉතින් ගොඩක් ලොකු සහනයක් ඇත්තටම මේ පරිලාහය අපිටම මේ කතා කරන වචන ඇහෙනකොටත් තේරෙනවනේ පරිලාහයක් හට ගන්න හැටි මනස තුල. ඒදී මේ මොහොතේ එතනින් අපිට තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා. මේ ඇයි මෙහෙම වෙන්නේ? මොකද්ද මෙතන උනේ කියලා පොඩ්ඩක් මේ සූත්‍රය අපිට තාම වැදගත් සූත්‍රයක් විදිහට තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා දැන් ඔව් දරුවන් සර්ණයි වම්පින් ඇත්ත වශයෙන්ම දැන් අපි ඔය කාමයේ පැත්තයි ඊට පස්සේ නිකම්මේ පැත්තේ එහෙම මේ ලෝකයේ කියලා තියෙන යුද්ධමය ක්‍රියා වාදී බැලුවම ඒ ව්‍යාපාද එහෙම නැත්නම් විහිංසා ඇති යනවව ඒ සංඥා සංකල්ප ආදී වශයෙන් ඒ නානත් එක තියෙන අන්තිමට එක එක දේවල් පරිශනය කරන න්‍යෂ්ටික බෝම්බ ඒවල් එමයි ඒ පරිශනාවෙන් දේවල් මතුවලා කියනවා කියලා පෙන්වනවා. ඉතින් ඇත්තටම අපිට තවදුරටත් ඉති විසාකච්ඡාවේදී මතු කරගන්න පුළුවන් මේකේ අපිට අද සූත්‍රයේදී අවශ්‍ය කරුණු කරගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මම කැමති බ්‍රුණ මහත්මයාට යොමු වෙන්න අපිට ඒ පිළිබඳව තවදුරටත් මේකේ වෙන කතා කරන්න. තේරුවන් සරණයි බ්‍රුණ මහත්මයා. කොහොමද කිසිම දෙයක් දැනෙන්නේ නැහැ කියන දැනෙන දෙයක් තියෙනවා. ඒ විතක් විචාර කියන එක නැති තැනක් නෙමෙයි විතක් විචාර වල සංස්කාර වලින් බැටකන නිසා කාපු නිසා ඒකේ අර තියෙන සහන ස්වභාවය අත්දකින්නකොට අපිට හිතෙනවා මේක කොච්චර ප්‍රණීතයිද කියන හිතන සත්‍යකගේ තමයි මට තේරුනේ වගේ අවස්ථාවක් නැහැ. මේක තියෙනවා කියන්නේ මොනවාර දැනෙන්නේ නැති ගමක් නෙමෙයි එතන දැනෙනවා. ඒ වගේම තමයි සීපිය ගුණත් පස්සේ මත්තම් පිටියක් තියෙනවා. එතනත් සීපිය තියෙනවා. මත්තම් දෙන්නේ වුණා සීපිය කියන එක තියෙනවා. ඒ සීපිය ඒ සුසල ඒ දෙයක් අර මෙච්චරක අකුසල් හරි කුසල් හරි කියන්නේ නිවීන දෙයක් තිබුණා නේද සංස්කාර චේමීමේ පැත්තක් දැක්න පීතිය දැක්කම ඒක දැනෙන ප්‍රූපීතිය කියනවා මෙතන දවස් අපි පීතිය කියලා අත්ින්දී හර්බැපි පැති කියන්නේ වෙනස දෙන්නුයි මේකත් කියන නිසා මට තේරෙන්නේ ඒක විතරයි සතු කරන්න ඕන කියලා කියන්නේ මම කියපු පරවා. ඒ පුද්ගලයේ නැතුව කොහොමද අපි මේක බලන්නේ කියලා බලමු. බලන්න එහෙම නම් අවස්ථාවක් නම් එහෙම බලන්න පැහැදිලි අනුමාන ඥාන බලන්න. අනුමාන ඥාන වලින් ඉඳ නොදී අපි ඒක ඉස්සරහට ගියා නම් ප්‍රත්‍යක්ෂ දැනගත්තු ප්‍රථම තීරණය අනාත්ම ස්ථානයක් වගේ තන හිතේ තියෙනවා. හිත අනාත්මයි කියන එක තේරෙන්නේ නැත්නම් ඒකේ தත්ය තියෙනවා. ඒ ඔල්රෙඩි අපිට එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් තත්ත්වය එනවා අනුමාන ඥාන වලින් එහාට ගිහින්. ප්‍රතිම භාවිතාවට ඉතින් මන්න හිරුණ තැන තමයි අනුමාන ඥාන වලද දුන්නු. මේක වෙන්නද මේක වෙන්නද කියන රූප අවස්ථාව නම් අනන්ත ප්‍රමාණ. ඒ කියන්නේ එහාට යන්න පුළුවන් නම් ප්‍රත්‍යක්ෂ තියෙනවා කියන එක ඊගම තේරෙන්න තියෙනවා. හොඳයි තේරුම් ගන්නයි. හොඳයි මම යොමුෙන් කැමති සත්‍යතුමාන සත්‍යතුමන්නේ අපිට පොඩ්ඩක් පැහැදිලි කරගන්න කැමතියි මේකේ අනිත් පැත්ත. ඒ කියන්නේ මේ විනාම් පාට නෝ පරිශනා නාමත් ඒ පැත්ත ඒ පැත්තෙන් යන පැත්ත පරිශනාව ඇත්තට ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන එක ගැන තවදුරටත් අපිට පැහැදිලි කරගන්න පුළුවන් සත්‍යතුමයි කරනවා තමයි. ඔව් එතෙන්දී මේ එහෙම කිව්වේ කියලා නම් ඒකේ ඒකට ගන්න තියෙන මාර්ග පිළිවෙත තේරන සූත්‍රය එකයි මම ඒක තෝරාගත්තේ එතෙන්ට. මොකද මේ පරිේශන වයින් සුතවාරික මේ කාය වාචා සහ මනෝ වලින් හොඳ පැත්තට වැඩ කර ගන්න. ඒ වචන හොඳ පැත්තට කියන්නේ තමන්ට වාසිදායක, තමන්ට වාසිදායක කියන්නේ කුසල සහගත. එතකොට දැන් සංඥා නානා ඒ ධාතු නානත්තේ කියන එක අපිට දැන් පැහැදිලි. මොකද අපි ධාතු හය කිව්වම මෙතන ඒ වුණම කිව්වොත් ඇත්තටම බුද්ධාන සත්‍යාත්තික ධාතු නානත්ත, බාහිර ධාතු නානත්ත, පස නානත්ත ඒ විදිහට කියනවා. ඒතෝ චක්කු සෝත ගාන ජීව ආකාය මනෝ කියලා තියෙනවනේ. ඒ වටෙන දන්නවනේ අපි දැන් ඉන්ද්‍රිය හය ඒකේ අස්මි ධාතු කියලා කිව්වහම අපි ගමු ඒකේ මූලිකම ස්වરૂපේ. මොකද්ද හැකියාවක් තියෙන ඒකට මෙයාට අයිති කන්නේ. ඒ හැකියාව දැන් ගුළුබෙල්ලගේ ඇස් තියෙනවා නම් යාට තියෙන්නේ ඒක වවුල් කරනවා නම් හැකියාවක් තියෙච්ච. සිංහයාගේ ඇස් තියෙනවා හැකියාව. දැන් මහා කියනකොටම අපි සංඥාවෙන් සිංහා කියනකොට ඒ රූපයම ආවගෙන බලනවා. සිංහා කියන්නේ ඇහැ විතර ඇහැ විතරයි අපි ගන්නවා කියලා බැලුවොත් සිංහාගේ ඔක්කොම ඔළුව කට දත් ඇඟ ඔක්කොම මතකද ඇහැ විතරක් බැලුවොත් ඒ ධාතු සු කියන්නේ මේ වේ විශ්ව ස්වરૂපේ එක්තරා ශක්තියක්. ඉතින් මේක දැන් ආයතන ප්‍රතිලාභී ආවි જાතිヒඳ ජාති ඉන්නේ අපි හින්දේ ජාති ඉන්නේ එනකොට තමයි ඒක එන්නේ භව. ඒ භවත්තගෙන මොන භවද කියලා රූප භව අරූප භව කියන කප්පෙට ගියාම ආයතන ප්‍රතිලාභයක් මේ ඔක්කොම චක්කු ධාතියෝ මේ එන්නේ අමාරයි. දරූපත්තේ තියෙන තේ නාම රූප වලින්. එතකොට ඒක වැඩි තුන්ද පරූප ලෝකගෙන උනේ මේක බින්දාස කතා කරමු. අවශ්‍ය නැහැ අවශ්‍ය නැහැ ඒක මෙතෙන් කොමනවා. එතකොට වවුලාගේ ඇහැ සහ සත්‍යජීගේ ඇහැ කිඹුලාගේ ඇහැ කුකුස්සාගේ සත්‍යජීගේ අන්න ධාතු ස්වරූපික කියන්නේ ඔන්න ඕක. ඒ දෙන්නට තියෙන ධාතු ස්වරූපේ. ඒ නිසා එයාට සංඥානාලත්වයක් තියෙනවා. හැබැයි ඒ සංඥානාත්වේ නිසා නෙවෙයි ධාතුනානත්වය කියන එක මෙතෙන්දී නම් හොතටම පැහැදිලි. එතකොට අර මූලික ස්වરૂපය ගත්තේක මතකේ නාම රූප පත්‍යා සලායතනං කියන එක මතක්. ප්‍රතිබිචාර. ඒක විතරක් ඔහෙ තියානින්න පුළුවන් නම් හරි ඒක වෙන්නේ නැහැ එතකොට. දැන් තියෙන අවිද්‍යා ස්වરૂප මනසෙහි සහිත පසේ කරන්න මොකද සංඥානානත්තම් පටිච්ච සංකප්පනානත්තම් ඒ තින්දා සද්ධාhari ගන්ධාhari රසාhari සංඥා තියෙනවානේ ඒ අනුව මේක තීරණ වර්ගය තියෙනවා මේක ගත්තොත් මේක හොඳයි දැන් ඒක අර අර දැන් පුල කොට වගේ කෙනෙකුට ඒක නෑ ඒකත් තියෙන අර ඉන්ස්ටින්ට් එක විතරයි ඉවේ විතරයි තියෙන ශරීරයේ කියනහන්නට දැන් කින් ප්‍රේ එක කනකොට ඒක රස දන්නවා ඒක ඒක ඇවිල්ලා තියෙනවා එයා කැමති ඒකට එයා දන්න ඒකෙන් ප්‍රෝටීනවද විටමින් එනවද ඒක මේ මේක ඒවා හොඳයි ඇඟට ඒ જાති නෑ මිනිහි කනකොට මිනිස්සු කනකොට යාට සංකල්ප තියෙන සංඥාවෙන්ද ඒ දැනගත්තොත් විතරයි හැබැයි එයා රස මේක හොඳයි කියලා කෝලි කුත් කියලා ගැට එතකොට ඒකේ වහ මෙහෙම හොඳ ප්‍රෝටීන් එනවා කියලා මේ දේනවා කියලා ඒකේ තියෙනවා කියලා. ඒකේ ශබ්ද සංඥා රූප සංඥාවක් තියෙනවා. පේනවා කෙහෙල් ගෙඩි කියන කහපාට මේ ඒවදියා පේනවා එහෙමයි. ඒක සංඥාව. සංකප්පනානත්ව ඊට පස්සේ ඇති කරගන්න මේක ගත්තොත් ඒ සම්මයිනා කියදරට අත මේක හොඳයි. නැත්නම් නෑ දැන නෑ දැන් හොඳ. ඒ මොඩකම තවත් කල්පනා කරන්න පුළුවන් ඉතින්. ඒකේ කියදා එතකොට ඒ සංඥාවල් අනුව තමයි සංකප්ප තීරණ ගන්නේ සංකප්ප කිව්වේ තීරණයක් ගන්නවා තීරණ කරගන්නවා ඉමේජ් එකක් හදා ගන්නවා ඒ කියන්නේ අගේ කරන හෝ අගේ නොකරන හැබැයි ඒ සංකප්ප නිසා නෙවෙයි සංඥා ඇති වෙන්නේ ඒකයි මම කියන්න හදාගන්න එහෙම දැන් අපටික්කූලේ පටික්කූල සංඥා අපටික්කූල සංඥා වෙන්න පුළුවන් රහත් සිතට ඒක විකටි විශේෂ හැකියාව. ඒතකොට සංකප්ප නැහැ යත්තන්ට. ඒ අපි හිතමු එයා නපුරු කෙනෙක් එයා ළඟ තියන්න හොඳ නැහැ කියලා තේරෙනවා. දැන් ආනන්ද හාමුදුරුව අර චන්නහාමුදුර ළඟ තියන්නකොට ඒ ඔය චුල්ලවග්ග පාළි කතන්දරේ තියෙන චන්න බොහොම චුරුද්දයි පරුසයි මං කොහොමද යාට ඒ චුන්නාන් බ්‍රහ්මදාරි පොන්දි අර සම්පත පටම සංගීතයෙන් පස්සේ ඒතොට කන්දයි පදුසෙන් මං කොහොමද යන්නේ කියලා. ඒකට අපිරිසක් එක්ක යන්න කිව්වා. එතකොට ඒ එතෙන්දි ඒසේ සංකප්පා වෙන්නේ. ඒ සංඥාව තිබුණා චන්දයි පදුසයි කියලා. උන්වහන්සේ රහත් වෙලා නේ හිටියේ. ඊට පස්සේ අර සංඥාව තිබුණා එයා චන්දයි පදුසයි කියන ඒත රූපෙත් මේ වෙන ඒ සිටේ නමුත් සංකප්ප ඇති වෙන්නේ නැහැ. ඒත ඒ නත්තේ නිසානේ නෝ සංකප්පනානත්තම් පටිච්චුප්පද සංඥානානත්ත. සංකප්පනත්තේ නිසා නෙවෙයි සංඥා ඇති වෙන්නේ. ඒ ඒ එහෙමනම් ඒක වෙනස් වෙන්න ඕන. අර මේ අසුභේ සුභ සංඥා, සුභේ අසුභ සංඥා වගේ ගන්නට. පටිකූල අපටිකූල සංඥා වගේ ගන්නට. ඊළඟට තුන්වෙනි එක සංකප්පන පටිච්ඡන්දනා නැත. හිතෙන් හිතා ගන්න කතන්දරයක් හදාගෙන. අපිට තේරෙන භාෂාවෙන් කියොත් ඒ. අපි හිතෙන් කරනවා ඒ විදිහට. ගියක් හදනවා, මෙහෙම හදනවා. මට මතක් වෙනා ලෝස් මෙහෙම දොරක් තිබුණේ තෝ නාර කට්ටියටේ වත් ඒක නැහැ මට. ඒක ඒ තම මොඩකම් එනවා එකතු වෙලා ඒකට ඇඳිලා එනවා හේන් එකක් වගේ. එහෙම නැත්නම් මං මේ සීත පලාතක් මං මේ දොරක් දා ගන්නතෝ. දැන් ගේ හදනකොට ඒක හිතනවා. ප්ලෑන් එකක් හරි කිචීතාන කියනවා. මට දරු හතර පහ දෙනෙක් ඉන්න මෙච්චර කාමර තියෙනවා. ආ මට භාවනා කරන්න තැනක් තියෙන්න ඕන. දෙය වෙනම තියෙන්න ඕන කියලා මං හිතනවා. එතකොට ඒ තමයි ඒ යට ඇති වෙන මේ සංකප්ප චිත්‍ර රූපයත් එක්ක ඇති කර ගන්නවා. කරගෙන නැත්නම් ඒක මෙහෙම කර ගන්න ඕනි කියලා. ඉතින් ඊළඟට හැබැයි චනත්තම් පටිච්චුප්පදි සංකප්පනානත්. ඒ තමන්ට ඇතිවෙච්ච චන්දනානත්වේ නිසා දැන් මෙතන හය ගත්තොත් එහෙම රූප ශබ්ද ඡන්ද ඒවට තියෙනවා එක එක ඡන්දසේ. ඒතෝ රූප නිසා අර කලින් කිව්වේ අර එහෙනම් හරින්තත්දා ඒ වගේ මේකටත් ගත්තොත් එහෙම ඒ දෙක මාරු වෙන්නේ නැහැ. ඒ අනිත් පැත්තට ගත්තොත් එහෙම මේ evolution එක ගත්තොත් evolution කියන්නේ ගන්න දෙපා මේ physics වල නෙවෙයි මේක පරිණාම වශයෙන් ගත්තොත් මේ ඒක මේ පිටකොට ඒ නිසා තව ධම්ම සංඥාවක් ඇති වෙන්න පුළුවන් ඒක වෙනම ඊට පස්සේ චන්දනා නැත්තම් පටිච්චුප්පච්චේ පලහනාත ඊයර තමන්තර කෙනිටෙන තියේ හිතට නිකම්ම සංකප්පෙන් වගේ දෙන තල්ලුව හරි කාම සංකල්පෙන් දෙන තල්ලුව හරි දේශයෙන් දෙන හරි මෙච්චිතින් දෙන තල්ලුව හරි ආවහම එන්නේ චන්දනානත්තේ. ඒ තමන්ට තේරෙන්න පටන් ගන්න ඇතුලේ කිටි කෙවෙන්න පටන් ගන්න. ඒවා තද්දටම දැනෙන්නේ අපිට දේටි ඊර්ෂ්‍යාවදී සමහරට දැනෙනවා. තමන් නිකන් අල්පේසාක්‍ය වෙලා යන බව නිකන් ડિප්‍රෙෂන් වෙලා යන්නේ. එතකොට තමයි තේරෙන්නේ. එතකොට ඒ පරිලහන මේ හැබැයි නෝ පරිලහනාත්තම් ප්‍රතිජුප්පච්ඡන්දනානත්. ඒ තමන්ට පරිලාහයක් ඇති වෙමේ මේ අර අත්‍යතිය කැමැති සාගරයක් කැමැති රැල්ලක් ඉන්නේ ඒ නිසා නෙවෙයි. කැමැති වීපිස් ටික ඇතුලේ එක්ස්පීරියන්ස් කරලා මට ෆීල් කරන්න පුළුවන්. මේ තේරෙන්න පටන් ගන්න. ඒ පරිලාහනානත්වේ නිසා ඒකට ක්‍රම සහ විදි සොයන මේක ඡන්දේ නිසා මේක ඇති වුණා. එතකොට දැන් මට මේක මං ආශාවක් නම් තියෙන තණ්හාවෙන් නම් මේක පෙළඹුවේ ඒක මං අද ආපයි ආපහද බිත්තර ආපහදනවා බිත්තර ආපහදල ලුණු ඉස්සරිපදන නැත්නම් සැමන් හදන ඕන එකක ඒවා වෙනම දාගන්න ඒ එකල මම ඒකට හදාගන්න මේ කොහොමද මම ඒක කරන්නේ කියලා ඊට පස්සේ. එතකොට ආපහු හැබැයි හර සංඥානාත් වෙන මුලින් ඉඳන් ඒක පටන් ගන්න. ඉරිබත හදන්න ඊට පස්සේ යා හිතනවා ආ මං හදන්න ඕන සුදු බාස්මති රතු බාස්මති රතු කෙකුඩු වෙයි. ඒක මේ මු යන්න ඕන පොල් කිරි ගන්න මං ගන්න පොල් කිරි නෑ පොල් කිරි ගේන්න ඕන. ඒක මෙහෙම දාලා හදන්න ඕන ආවලත් වෙන පොඩි මේ මේක එතන මෙහෙම හදන්න ඕන. ඒක කල්පනා පරි සංකල්පනාන්ත නානත්වයක් තියෙනවා ඒකට. ඒක වෙනම සඤ්ඤාවක් ගන්න රූප සංඥා අනුව නෙවෙයි යන්නේ නැත්නම් නැත්නම් රස සංඥා අනුව ඊට පස්සේ මතක් කරනවා මේතර අමන්දා පොල් කිරි තින්නකින් භාගයක් දාන්න ඕනේ මෙච්චරකට එහෙම ඒකේ ඉන්නේ වෙනම සංඥාවක් නිසා සංඥාවනි ඉහිවනවා ඒක ලස්සන කරන්ට මතක් කරන්ට විදුරු පිගානකට දාලා ලස්සනට හදා ලස්සන කප්ප එතකොට රූප සද්ද චක්කුසෝත ගාන ජීව ආකාශා මනානුවත් වෙනස් වෙනවා රූප සද්ද ගන්ධ රස ස්පර්ශ සහ ධම්මනුවත් වෙනවා ඒ වගේම ඒ තමන්ගේ නන්වත් ඒක වෙනස් වෙනවා තමන් නිකම්ම සිතන ඒක නිකම්ම සිත ප්‍රතිදා හිතේ නිය දේශය නම් දේශය ප්‍රති සංකල්ප තියෙනවා. පරිශ්‍රණය වෙන්නේ ඒකයි. එනකොට නන්දන් තන් කිවි විපතරණයම ඒතකොට කොහොම හරි ඒ විදිහ නානත්වයක් ඇති. ඒතකොට පරිශ්‍රණ නානත් නෝ සම්පටිච්ච පදති පදලහනන. ඒ හොයන්නේ නැති යෑම නිසා නෙවෙයි පදලහනනත් අනානත්‍ය ඇති වෙන්නේ ඡන්දේ කමන්තේ ඒක වුමනා සමාවගම තමයි මේක තේරෙන්න පටන් ගන්න. මෙතෙන්දි කිය එක දැන්ත තේරෙන්නේ නැහැ. ඊළඟට අර උපේක්ඛා එනකොට එතන උපේක්ඛාවස ඇතට අදුක්කමසුකයක් අපි ලං කරගමු ඉතින්. උපේක්ඛාවට ඊට වඩා කියනවා දර්ශනයක් හොඳයි මතක් වෙච්ච එකේ සංඛාර උපේක්ඛා ඊ නදනුවත්කම තමයි ඒකේ තියෙන අනිත්‍යංශය එතන තමා අවදිවත් වෙන්න ඕනේ මොකද අර අපිට වල තියෙන්නේ හෙල්ලි හෙල්ලි ඉඳලා නැත්නම් අර පරිලාහත් එක්ක ඉඳලා ඒ පරිලාහ නැතුණාට යන මිත්‍යකේ පිටක ਵਿਚාර නැතුණාට මානසිකාරයක් ඇතුළේ තියෙනවා ඒක වැඩ කරන්න පුළුවන් වෙනවා පස්ස වේදනා තන නම් සත්‍යක තියෙනවා තේන්න ඕන දකින්න එක තමයි එතෙන්දි වැදගත් වෙන්නේ. දැන් සාරිපුත්තයන් වහන්සේ කියනවා එහෙම කුසල ඡන්දය කුසල චේතනාවක් වතුනොත් ඒකේ කොහොමද කියලා ආයෙත් ඒකේ කුසලත්වයක් ඇති කරගන්න මම මේකට ආවේ කොහොමද කියලා. එහෙම අතිකරින් අහෝරත්තක් නු සික්කිනා සික් වෙන්න ඕනේ දැවල් රැ ඒකේ හික්මවා ගන්න මම ආවේ මෙන් එනේ නිමිත්තා නේද මේකට ආවම නේද මට මේ தත්ත්වය ආවේ කියන්නේ හැබැයි ඊළඟ தත්ත්වයක බලාපොරොත්තු වෙන්න යන්න බෑ හැබැයි ඒකට ඒක වෙනම පරිලාහයක් ඇති වෙන්නේ තෙන්දි. මේ අත්තල මාර්ගය ඇති කරගෙන එතෙන්ද මේ යන්න බෑ. පච්චුප්පන් ඉන්න ඕනේ කීවේ එක. ඊළඟට අර පුජ්‍යල භාවය කියලා කිව්වේ පුජ්‍යල භාවය තුල පරම සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ කියන එක කිව්වේ. පුජ්‍යල භාවය අතුරුදහන් වෙච්ච තැන තමයි එක් මතුවෙලා ඉන්නේ. ඒ අර person කියන එක න අතුරුදහන් වෙනවා ඇතින්දි. පාවිච්චි කරන සංඥා ඒ පුජ්‍යල භාවයේ කිනකොට යටි පුජ්‍යලකත්තේ තියෙනවා. නමුත් අර ඒ සත්‍ය අවබෝධය උනේ ඒක න බුදුසරණයි. බුදුසරණ තව කතා කරන අපිට ධර්මය ඇසින්ද කියන්න කල්යාණ මිත්‍රයන් මිතුරුයන් විචාරණ කැමතිනේ මම කැමති දලොස් මහත්මයා උතුමාට යමු වෙන්න. අතිලොස් සරණයි යන්න මතය මේ අද දැන් ගන්න බිවන් වහයන් බොහෝ කාරණාන් කරලා මෙතන එකතු වෙලා සාකච්ඡා කළා. මම මේ තව දුරටත් ගැවසෙන කැමති තියෙනවා. ඉතින් ඒ නිසා මේ පැත්ත වෙන්නත් වගේ මම කැමති මේ ධාතු නානත්වය අපි ඒකත් සංඥාවක් බවට ගෙන යපත් කර ගැනීම සඳහා ඇති කරගත යුතු ප්‍රතිපදාවකට ඉදිරි යොමු වේ. ඉතින් ඒ නිසා මම කැමති යන්තමාත්‍ය මේ විතර විනාඩි 5-10 කාලේ යොදා ගන්න මම කියන්නේ එහෙමනම් දාතුන අනත් ගැන කතා කරලා අනත් සංඥා කියන එක නවක දැන් අපි තියෙනවා. එහෙනම් මේ කියන්නේ මේ පුංචි දොරක් අරගමු දෙයකට. මොකද අපුණ සති දෙකක් තුනක් අපි පැත්තම ඉන්නත් පුළුවන් මේ සමහර ලාට. දැන් සාති හොඳයි. ඒ දොර අද මරින්න ඕනද? කමන්නේ නැත්නම් මං හිතුවා ඒකට ආරම්භයක් වෙයිද. ඔය එක ගැළපෙන සූත්‍ර හොයාගන්න. ඔව් ඒක තමයි. ඒ කට සංඥාවට කොතෙන්ද යන්නේ? ඔව් පසුගිය කාලේ මුජසන් වාන්සි තනමාලාවක් පැවතුවා. ඔය පැත්තට මේච. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මම දැන් පටන් ගන්න තියෙනවා මේ රේඩියෝ ප්‍රචාරය කරන්න. අපිට තියෙන දිගටම මේ ප්‍රචාරය කරන්න හිතනවා. අපි ශ්‍රවණය කරලා ඉන්ටර්නෙට් එකෙන් ආරාධනා කරන ශ්‍රවණය කරන්න. ඉතින් උන්වහන්සේ භාවනාවත් මේ භාවනා පැත්තමනේ කියන්නේ. ඉතින් අපිට මේ පැත්තෙන් සාකච්ඡා වලින් එන්න පුළුවන් ඒවා ශ්‍රවණය කරමින් කියලා මම කල්පනා වයි. ඉතින් වෙන සූත්‍රයක් යදා හැම සූත්‍රෙම බොහෝ සූත්‍ර ධ්‍යාන වලින් ආයතන වලට යනකොට මේ තන කියන ආයතන රූප ආයතන සංතිස් ආකාසානං ච වගේ ආයතන අනන්ත ආයතන වලට යනකොට ඒක වෙන හැටියක් බලන්න. අහ මේ ගිජක අවස්ථ සූත්‍රය වගේ එකක් ගලපින් ගන්න නැද්ද? ඒක මම ගිජක අවසත වෙන්නේ. අවසත දැන් පාලි පන්ති නැද්ද මේ දවස්වල? නැතන තියෙන මම සම්බන්ධ වෙන්නේ නැහැ. එතකොට ඒ කැලපින සූත්‍රයක් ඔය අතට කවුරු සාකච්ඡා කළා කල්ලත්වයේ මේ මොසන් ජිලස්හි අපිට පුළුවන් කරුණ හොයාගන්න. හොඳයි. එහෙනම් මම ජයන්ත මහත්තයා අපි පොඩ්ඩක් හිතමු ඒ පැත්තට කරුණ කරවන්න. හොඳයි. ඔව් තා විනාඩි 3ක් තියෙන කවුරු කවුරු හරි මොනවා හරි හොඳ දෙයක් කියන්නේ හොඳ දේවල් තමයි උනන්දු වෙන දෙයක්. මට මතකයි සිමාත්‍ය බොහොම ළඟට එන්න ඕනේ ඇහෙන්නේ නිවන කියන්නේ කොහෙද කියලා තථාගතයන් වහන්සේගෙන් විමසපු අවස්ථාවක හිත නිවන අතු නොපිහිටින තැනයි කියලා උත්තරයක් දෙනවා තථාගතයන් වහන්සේ. මේ අපි දැන් සාකච්ඡා කරන සූත්‍රයේ මූලික ධර්මයේ කාරණේමනේ. ඒ කියන්නේ අවසන්දී සම්මතයෙන් මිදුණු තැනත්තාට ධාතු පිහිට නදස නේද මේකෙන් ගම්ම්‍ය වෙන්නේ කියන එක ඒක හරිද කියලා දැනගන්න කැමති සත්‍ය යුතු තෙරුවන් සරණයි. તો පඨවි ආපෝ තේජෝ ආයෝ ගැනද කතා කරන්න කියලා ගත්තොත් ඒක වෙන විදිහකට කතා කරන්න වෙනවා. දැන් අර සනිදාන නේ සමිද්දි ලෝකේ මතකනම් ඒක අපි කිව්වනේ ලෝකේ කියන්නේ මේකයි කියලා. ඒ ඉස්සත්ටි තියෙනවා කියලා ඒක නැති තැනදී එතකොට සංඥාත්‍යක් නෑ එතන කියන්නේ. අර අර මේ දැන් කිවි අසති චක්කුස්මින් අසති කිව වගේ යත්තකෝ සමෙද්දීනාති චක්කු චක්කු නැත්නම් කොහෙ හරි නැති රූපා රූප නැත්නම් නැති චක්කු විඥාන නැති චක්කු විඥාන විඤ්ඤාතබ්බ ධම්මය හොඳ වචන චක්කු විඥානයට එන ස්වરૂප ලෝකේ නැත්නම් මම මේ වචනේ ධම්ම දන්නවන්නේ මොනවද කියන්නේ කියලා නැති තත් ලෝකෝවා ලෝක පඤ්ඤාති ලෝක පඤ්ඤා අපි හිතුව මට ඇසුත් නැ මේ මට කියන එක නට ඇහුත් නැ කනුත් නැ දිවත් නැ හමත් නැ ඔළුව මනෝ කෙනෙක්කුත් නැත්නම් මොකටද මේ ලෝකේ කියලා හිතන්නේ ඒකත් සංඥාවට යන්නේ නමුත් මෙතෙන්දී බුදුහාරීට එහා කියලා කියන්නේ එතෙන්දී තමයි පරම සත්‍ය අවබෝධය මොකද ලෝකේ කියලා එක තියෙන්නේ ඔය හයෙන් මවාගත්ත තැනත් අපි හදාගෙන ඉන්නේ. මේකට අහු වෙලා ඉන්නේ. අර සද්දින්දේ තියෙනවා මේ අනේක අනුරාග්‍ය සංසාරයක් මතක් වෙනවා කියලා කිව්වෙත් ඒකයි විතර. මේ ගම අපි ගමනක් ආවා කියලා හිතන්නේම ශරීරයෙන් ශරීර පංචයක් ඒක නැතුව දැන් ඊට වඩා වෙනස් අවබෝධයක් එන්න ඉඩ තියෙනවා බලන්න මේ පැත්තත් එතකොට ඒක මම මේ කියන හේතුව දන්නවද මේ ලෝක නිරෝධ ඉමස්මින්යේ ව්‍යාමත්තේ කලේබරේ සසන්නිම්මි සමනකි මේ සංඥා මනු කියලා ඉන්ද්‍රියකුත් තියෙන මේ ශාරීරී තමයි ලෝක නිරෝධංච පඤ්ඤේපේමි. ඒකේ නැතේ ඒක තියෙනව නෙවෙයි. නැතේ ඒක ඒක අහුරගෙන ඉන්නේ. ඒකින්ද තමයි ඒ හදාගත්ත එක විකරන් ඔය සංඥා 10ක් නිරෝධ සංඥාවක් දුන්නේ අර අසුභ සංඥා අනත් සංඥා අසුභ සංඥා එක දීල ඒ මනසට උගන්නලා උගන්නලා මනසක් කියලා අහවලාගේ මනස නෙවෙයි අපි කත්ට එහා මෙහා මනසින් ඒක ඔයාට මෙන්න ශරීරයක් තියෙනවා ඒ නිසා ඔයා මෙහෙම කෙනෙක් ඔයා මෙච්චර කලකට කලින් ඉබදුනේ ඒ නිසා ඔයා මට වඩා අඩු බාලයි ඔයා මෙන්න මේ දැනුම් සම්භාරයක නිසා ඔයා මේ කෙනෙක්. ඔයා ගන්න පඩිය සහ ඔයා ගන්න ගෙදර අනු ඔයා මෙහෙමයි. ඔයාගේ සම්බන්ධ කෙනෙක් වෙලා තියෙන යොක්කෝම සංඥා සම්මුති. ඒයින්තර බැලුවහම අපි ඔක්කොගෙම කෙලවල තියෙන එකම විදිය. ලේවල තියෙන එකම විදිය. හරි. DNA වෙනස් වෙවි තියෙන ඒ භෞතික පරිණාමයන්. එහෙම නැත්නම් කෙස් කියන්නේ එකම වර්ගයක්. ඒ වගේ මට ඇතිවෙන ඉරිසියාවේම රසය තමයි ওই ඉරිසියාවේ රසය තමයි. ඒකේ සංඥා වෙනස් වෙන්න පුළුවන්. හා මේ සක්කොයි සංඥා මේ වෙනක අපි දන්නේ නැහැ. එතකොට මට ඇතිවෙන ද්වේෂයේම රසය විදිය තම අනිත් එක්නාගේ ද්වේෂයේ රසයේ සංඥාවේ විදිය වෙන්නේ. රාගයේත් එහෙමයි. ඒ ඔජ්ජකේ ඒ විදියටමයි. තමන් කන කැමකට ඇති වෙන රසයේ ඒ සංඥා වෙනස් වෙන්න පුළුවන්. කෙනෙකු මාමයි කන රස කැමති වෙන්න පුළුවන්. කෙනෙකු බ්‍රොකලි කන්න වෙන තව කෙනෙකු ආරිචෝ කන්න කැමති වෙන්න පුළුවන්. තව කෙනෙකු සතුබත් වෙන්න සුදුබත් වෙන්න ඒව සංඥාවල් එක්ක වචන ඒවාවිල් සංකප්ප ඡන්ද පරිේෂණ ඒවාව වෙන වෙනම කිය. නමුත් අර සුරූපිකාගේ සමානයි ඒකට. ඒකයි අර මේ ලෝ ඉමස් ගෛවරේ සසන්නින් සම්මනකේ ලෝක නිරෝධංච පඤ්ඤති. මේක හොයාගන්න තියෙන්නේ මේකයි. අර ඉරදී තියෙන يعني කතන්දර විතරයි හරකට තනකොළ දෙනවා හදගෙන යන්න බැරි හින්දා ගව ගාල් යනකම් කියවා වගේ. ඒ ඉරලී තියෙනවා අහසේ බලාකුළු වලින් බැහැලා බලාකුළු ඇඩ් කරගෙන යන්නේ විතරයි අපිට තියෙන්නේ. අර කී පතිලිස් කෙනෙක් කතා කළා කියනකෝ ඒ ඒ උපකිලේසයි මේ උපකිලේ ඒව ඇති වෙන්නේ අන්තිම හරියෙදි. ඒවන නම් තනි උපකිලේසයි යම් කරගත්තාම ඉරේන එච්චර ඉරේදී යන ඉරේලි මම්මවල දුම් මයිබා නෙවේ. ඉරේදී ඒකට මං ගිනි කුරක් ගලයි මේකලා නෙවේ ඒකේ ස්වරූප. ඒ වගේ Nirodhe තියෙනවා. තියෙනවා කියනකොට අවතිනවානේ අර්ධයෙන් ඔබතුමා කියවා කිය අර අන්තිමේදී මේ ධාතු මේ පටවියාපෝ යත්තාපෝ ච පටවි ඒ ජෝයෝ නගාදේ ඒක ඥාන තනක් තියෙනවා. ඒක තමයි නිරෝධ සංඥාවක් අර දස සංඥාව පිටර කොහොමද බලන්න බුදුහාම අපි බුදුම වාග්ය සම්පන්නයි ශාස්ත්‍රඥ වහන්සේට ඉදිරියේ දන ගහන්නට ශරීරෙන් කවුරුත් දැනගස්සන එහෙම ආත්මෙම දැනගස්සන සද්දායි. ඉගෙන ගන්න කියන්නේ අපිට කාන්ත ඕන පිළිවෙල වෙන සාම අපි මේ සැලසුම් හදන්නේ නමුත් අපි සැලසුම් වල රස විඳින බව තේරෙන කොච්චර හොඳද අප්‍රමිතන් ප්‍රමාණයක් නිම්හිම් නැති තරමට පින් වැත්තා බුදු සරණයි බොහොම පින් සත්‍යජිත්තුමනි කර නිතරුනේ තිරුවන් සරණයි. අදත් මම හිතන්නේ ඉතාමත්ම හොඳ සාකච්ඡාවක් කිරීමට අවස්ථාව ලැබුණා. ඉතින් දලුවත් මහත්මයා මම ඔබතුමාට මෙන්න අද සාකච්ඡාව නිමා කරන්න තිරුවන් සරණයි. හොඳයි තිරුවන් සරණයි. එහෙනම් අද දවසේදී අපිට උතුම් ධර්ම දේශනාවක් විවිධ අපිට විවිධ මට්ටම් වලින් විවිධ අවබෝධයන් මුදම සාකච්ඡා වුණා. දැන් තමයි ඒක වලට කිව්වා වගේ අපි කිනිකායි කිනික තැන් වලින් තේරුම් ගන්න නැති නමුත් එහෙම මොකද දැන් මේ ප්‍රොජෙක්ට් එන්සා සම්බන්ධ කරගන්න මුචින්ට අනෙක් වැඩපින් හැමදාමත් මේ සාකච්ඡා පැවැත්වෙන සම්බන්ධ වෙන ඔබ නිසාමයි. ඉතින් මේ ආකාර වෙස්තරන් වල සම්බන්ධ ඉඳසින්න. ඉතින් මම එහෙමනම් අද දවසේ වෙස්තරන් මා පිළිබඳයි තම ගෞරවයෙන් සත්‍යතුමාට ඔබ මේවා තිරුවන්. සම්මා සම්බුදු සරණයි. තථාගතයන් වහන්සේට නමස්කාර කරමු. අපේ සිත් සිද්ධි කියන දෙහිමි පැතුම් අදිෂ්ඨානයන් ඉෂ්ට සිද්ධ වීමට කඩ අඩුයි. හිංසා හොඳ ප්‍රාර්ථනා රසක් මේ ජීවිතේ මේ භවයේදී මේ සිර නාම රූප සහිත මතු වෙච්ච මේ සිර දරාගෙන සිටේ කාන්තාව කායිකම් ආනන්ද පරම වූ යහපතම දකිත්වා. මේ පුණ්‍ය චේතනා කුසල චේතනා බලවත් උපනිශ්‍රේ සම්පතක් ඉදින් යාගේ පෞද්ගලදී මං ගමන් මඟ යහපත් කර්ම ශක්තිය නන්නේ යහපත්ම වේව. සන්තු උදාරගති පැතුම් මෙති මිත්‍රයන් මිතුරයන් පමණක් මැසුරට ලැබීවා. අපේ සිත්වල තවදුරටත් සද්ධා වීරිය සමාධි කමින් මොහොකාකස් පරම ශාන්ත සුඛේ නිබ්බානේ අවබෝධ වේවායි අපි අදිෂ්ඨාන අපේ ගෞරවණීය වන්දනීය වූ පූජනීය වූ අරහත් වූ සම්්‍යක් සම්බුදු සාසුන් වහන්සේට තත අන්තර වේවා බුදු සරණයි සාදු සාදු සාදු සාදු